හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් සති ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද අපි පසුගිය සතියෙම අද දවසේදීත් සත්‍යතුමා අපිට සූත්‍ර දේශනාවක් පැහැදිලි කරලා දෙනවා. ඉන් අනතුරු අපිට පුළුවන් සාකච්ඡාවට යොමු වෙන්න. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරනවා, සත්‍යතුමානි අද දවසේදීත් අපිට තථාගත දේශනාව පැහැදිලි කරලා දෙන්න. ඉන් අනතුරු අපි සාකච්ඡාවට එනිමු. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපේ බන්දිනු ශාස්ත්‍රඥ වහන්සේට තාම ගෞරවයෙන් බැතිසිතින් කෘතඥතාවින් නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රණිපාත කරමු. අද ධර්ම සාකච්ඡාවට අපි සාකච්ඡා කරන්න ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මහාපදේශ සූත්‍රය අංගුත්තනිකායේ හතරවෙනි කොටසේ චතුක නිපාතයේ සංචේතනීය වග්ගය. හැමදාම සිහිපත් කරගන්න කරුණු කීපයක් අතර අප බෞද්ධයන් හැටියට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාට හුම්කන් දෙන්නේ, හෙළයන් හැටියට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාට හුම්කන් දෙන්නේ, ස්ත්‍රීන් පුරුෂයන් හැටියට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාට හුම්කන් දෙන්නේ, භික්ෂු භික්ෂුණීන් හැටියට නෙවෙයි මේ ධර්ම සාකච්ඡාට හුම්කන් දෙන්නේ, බුදු ආර්ය ශ්‍රාවකයන් පීමි ආරමුණෙන් පමණයි. ගුරුවරු නැහැ මේ ධර්ම සාකච්ඡාවේ, ඔවුනොවුන්ට ධර්ම මාර්ගයට පිවිසෙන්න උදව් කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. මිත්‍රයෙකු වශයෙන්, කල්‍යාණ මිත්‍රයෙකු වශයෙන් හැමදාම සිහිපත් කරන දෙයක්, කුමන ගැටලුව ආවත් සම්මාදිට්ඨියෙන් පිට නොයන්නට, ධර්ම මාර්ගයෙන් ඉවත් වන්නට අතිතම් පූර්වක අපි සතුටුමත් වෙමු. අප සිතා සිටින දෙයට වඩා වැඩි ශක්තියක් අප ළඟ තිබෙනවා. ඒ කියන්නේ අප සිතා සිටින දෙයට වඩා වැඩි ශක්තිමත් ශක්තියක් අප ළඟ තියෙනවා. ඒ නිසා අප ගැනම ශ්‍රද්ධාවත් පිහිටුවා ගනිමු. මහාපදේශ සූත්‍රයේ කරුණ හතරක් කවදේ හරි මයික්‍රෝෆෝන් එකක් දෙන්නලු කියන්නේ ඒක ඔෆ් කරන්න. සමුද්දේශ හතරක් ගැන. සමුද්දේශ කියලා කියන්නේ අපදේශ කියලා කියන්නේ නැත්නම් ප්‍රෙෆරන්සස්. ඒ අවසාන වශයෙන් අපි නිගමනයකට තීරණය වෙන බලාපොරොත්තු වෙන දේවල්. ඒකන් සමයම් භගවා භෝග නගරේ විහෙරති ආනන්ද චේතියේ. භාග්‍යතුන් වහන්සේ භෝග නගරේ ආනන්ද චේතිය වැඩ වාසය කරන කාලික, අතකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේහි භික්ඛවෝති, භික්ෂුන් වහන්සේලාට සත්‍ති ගවේෂකයන්ට ආමන්ත්‍රණය කරා භික්ඛවේ කියලා. බදන්තේ කියලා එයත් බදන්ති ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. බුදුහාම මෙහෙම දේශනා කළා. චත්තාරෝ මේ භික්ඛවේ මහාපදේශේ දේශිස්සා. අවසාන වශයෙන් එළඹ ගත යුතු තීරණ හතරක් ගැන මම ඔයත්තන්ට කියලා දෙනවා, හොඳට අහගන්න කියලා. මේ දේ මහපරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඒ හතර අපි ඉගෙන ගන්න. පස්මේ භික්ඛවේ චත්තාරෝ මහාපදේශා. ඒ සමුද්දේශ හතර මොනවාද? මම මහාපදේශ කියන අපදේශ කියන එකට අපි තේරුම් ගන්නේ සමුද්දේශ කියලා. රෙෆරන්ස් කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු එවං අදීය. කවුරු හරි මේ ධර්ම මාර්ගයට පැමිණ කෙනෙක් නැත්නම් භික්ෂුවක් හරි, දැන් අපි හිතමු වෙන කවුරුන් හෝ කමන්. දැන් මේ පළවෙනි එක නම් දැන් අපිට නැහැ. නමුත් ඒක ගන්න පුළුවන් විදියකුත් තියෙනවා. සම්මුඛාමේතං ආසෝ භගවතු සුතං සම්මුඛා පටිච්චහිතං. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහම, උන්වහන්සේ ළඟින්ම, උන්වහන්සේ ගෙන්න මම මේ කියවුවා, මේක පිළිගන්න. අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්තු සාසනං. මේක තමයි ධර්මය. මෙන්න මේ දේ තමයි විනය. මේක තමයි සාස්තුන් වහන්සේගේ අවවාදය කියලා. එහෙම කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම තස්ස භික්ඛවේ භික්ඛුනු භාසිතං නේව අභිනන්දිතබ්බං න පටික්ඛෝසිතබ්බං. ඒ කොහොමටවත් කෙලසකින්වත් ඒක අගේ කරන්න එපා. අභිනන්දනය කියලා අගේ තියන අපි අගේ කරනවා බාර ගන්නවා කියන්නේ. පංච උපාදානස්කන්ධේ වැඩි වෙන්නේ යම බාර ගත්තාම කියන එක අපි දන්නවා. නේ පටික්ඛෝසිතබ්බං. පිළිකෙව් කරලා අයින් කරන්නත් නොකළ යුතුයි. අනබිනන්දිත්ව අපටික්කෝසිත්ව එහෙම බාරගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව තානි පදබ්යංජනානි ඒ කියේපු එයා කියනනේ මෙන්න මේක ධර්මයේ මෙන්න මේවයි කියලා වචන කියනවා පද කියනවා ගාථාචාරි මෙන්න මෙහෙමයි ධර්මයේ කියලා කියනකොට ඒව ඉගෙන ගන්න බාගටත් නෙවෙයි යා මෙන්න මෙහෙම කිව්වා කියලා ඉගෙනගෙන සුත්තේ ඕතාරී තබ්බාන ඕසාරී තබ්බාන කියලා තියෙන සූත්‍රවලට ඒක ඇතුල් කරලා සසඳලා ඒකට යලිත් ඇතුල් කරලා බලන්නට විනයේ සන්දර්ශේ තබ්බාන විනයට ඒක ගැළපෙනවාද කියලා දැනගන්න සසඳන්නට තානිචේ සුත්තේ ඕතාරී මානානි සූත්‍රවලට ඒක දාල බලනකොට ඇතුළු කරලා බලනකොට විනේ සන්දස්සිය මානානි විනයත් එක්ක සසඳලා බලනකොට මේක හරිද මේ කියපු කැත්තද කියලා බුදුහාරු කියපු ධර්මයත් එක්ක සසඳනවා. නකේව සුත්තේ ඕතරන්ති න විනේ සන්දිසන්ති. ඒක සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ. සූත්‍ර වල කියපු දෙයට වඩා වැඩි දෙයක් තමයි මෙයන් මින් මං ඇහුවා කියලා කියන්නේ. එහෙම කිව්වොත් එහෙම නිට්ඨ මෙත්ත ගන්තබ්බං අවසාන තීරණයකට පැමිණෙන්නේ නැහැ. අද්දා ඉදං අද්දා අනිවාර්යෙන් ඉදං නචේව තස්ස භගවතු වචනං අරහතු සම්මා සම්බුද්දස්ස මේ භික්ෂුව කියපු දේ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ දේශනය නොවේ. ඉමස්ස භික්ඛුනෝ දුද්ධහීතං මේ භික්ෂුව ඒක වැරදි විදිහටයි විස්තර කරන්නේ අරගෙන තියෙන්නේ. ඉතිහිදම් භික්ඛවේ චඩ්ඩියාත ඒක භික්ෂුවරුනි සත්‍ය ගවේෂකේ නිසා මේක බැහැර කරන්ට අයින් කරන්ට ඉවත් කරන්ට. ඉදපන භික්ඛවේ භික්ඛුවේ වංවදෙය භික්ෂුවක් මෙහෙම කියනවා ඒකම අනිත්‍යංශ කියනවා සම්මුඛාමේතං ආසෝ භගවතු සුතං සම්මුඛා පටිග්ගහිතං. මම භාග්‍යතුන් වහන්සේගෙන් මේක ඇහුවා මේක පිළිගත්ත උන්වහන්සේ ඉදිරියේම අයං ධම්මෝ අයං විනෝ මෙන්න මේකයි ධර්මය මෙන්න මේකයි විනය කියලා විස්තර කරනවා. දැන් සත්‍ය ශාසනං සත්‍යහතනේ මෙන්න මෙහෙම දෙයක්. තස්ස භික්ඛවේ භික්ඛු භාසිතං නේව අභිනන්දිතබ්බන්න පටිකෝසිතබ්බං. භික්ෂුරුනි ඒ භික්ෂුවේ වචනේ අගේ කරන්න දෙපා ප්‍රතික්ෂේප කරන්න දෙපා අනබිනන්දිත්ව අපටික්කෝසිත්ව තානි පදබ්යංජනා. ඒක අගේ කරන්නෙත් නැතුව ප්‍රතික්ෂේප ලයින් කරන්නෙත් නැතුව ඒ පදබ්යංජන ඒ කියපු දේවල් කොහොමදයක් කිසි මොන මොන වචනද කිසෝ ඒ වාක්‍යවල ඒ දේවල් සාදුකම් උත්තහෙත්ව හොඳට ඉගෙනගෙන බාගිටත් නෙවෙයි කඩිරිකෙන් කියන්නේ කීපුද්දේ මතකේ තියාගෙන සූත්‍රෙට සසඳන්න. දැන් කාලේ හැකිනම් පොතේ අදිට ත්‍රිපිටකයේට යොමු කරලා බලන්න. විනේ සන්දස්සේ තබ්බා විනේට ගැළපෙනවාද කියලා සසඳලා බලන්න. මේ සුප්පිනේ තියෙන මෙහෙම මෙහෙමයි මෙහෙමයි කෙරෙන්න ඕනේ මෙහෙමයි කෙරෙන්න ඕනේ මේවයි සීල මේවයි ඉන්ද්‍ර සංවර ඒවට ගැළපෙනවාද කියලා බලනවා කියන ජාත. එහෙම කියනකොට ගැලපෙන්නේ නැත්නම් ගැලපෙනවා නම් කලින් එක ගැලපෙන්නේ නැත්නම් මෙතන ගැලපෙනවා. සුත් තානි සුත්තේ ඕතරිමානානි විනේ සන්දස්සෙමානානි සුත්තේ චේ උතරන්ති විනේච සන්දෙසං. සූත්‍ර වලට ගැලපෙනවා එක. විනයටත් සැසඳිල යන නිත්තමෙත්ත ගන්තබ්බං අවසාන තීරණයකට පැමිණෙන්න ඕන අද්දා අනිවාර්යයෙන් ඉදන්තස භගවතු වචනං මේකේ භාග්‍යතුන් වහන්සේ වචනයක් අරහතෝ සම්මා සම්බුද්දස අරහන්ත වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේකි. ඉමස්සති භික්ඛුනෝ සුග්ගහීතන්ති. මේ භික්ඛුවක හොඳට අර ඉගෙනගෙන තියෙනවා කියලා. ඉදම් භික්ඛවේ පතමම් මහා පදේ සම්ධාරියාත්. භික්ෂුණී මේක මතක තියාගන්න, මේක තම පළමු මහා පදේසේ. මහා ප්‍රදේශයේ කියන්නේ රෙෆරන්ස් එක. මේක කොහොමද මම බලාගන්නේ? සමුද්දේශයේ මහා ප්‍රදේශ කියන එකට අපි සමුද්දේශය කියලා කියමු තේරුම් ගන්න. ඉංග්‍රීසි වචනේ අපි දන්නවා රෙෆරන්ස් කියන එක. ඒකයි. ඒතර ඒක පළවෙනි එක. මම බුදුහාමුදුරන්ගෙන් ළඟින්ම මේක ඇහුවා කියලා කවුරු හරි කිව්වොත් බාර ගන්නෙත් නැතු අයින් කරන්නේ නැතු සූත්‍ර වලට ගලපලා බලනවා, විනයට ගලපලා බලනවා. ගැලපෙනවා නම් පිළිගන්නවා, නොගැලපෙනවා නම් අයික. දෙවෙනි කොටස ඒක ලේසි තේරුම් ගන්නට. දැන් මේකෙන් නම් තමයි අපිට හොඳට ගැලපෙන්නේ. මෙහෙම කෙනෙක් කියනවා, අසුකස්මින්නාම ආවාසේ සංඝෝ විහෙරි සතේරෝ සපාමකු. අහවල් ආරාමයේ පන්සලේ මෙහෙම සංඝ පිරිසක් ඉන්නවා. භික්ෂු සංඝයා ඉන්න, භික්ෂු නැහැ, සංඝ පිරිසක් ඉන්නවා. සතේරු සපාමොක් වැඩිහිටි භික්ෂුන් ඉන්නවා. ඒ වගේම සපාමොක් කියලා කියන්නේ ප්‍රධානියෙක් සහිතව කෙනෙක් ඉන්නා නායක හඳු කියලා කියන්නේ. නායක කියලා කියන්නේ මේ සංවිධානයකින් දුන්නේ නායක পদවි නෙවෙයි. හොඳයි, මේ ප්‍රධාන කෙනෙක් ඉන්නා ධර්ම මාර්ගය ගමන් කර. එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කිව්වොත් එහෙම මං අහවල් භික්ෂු සංඝයාගෙන් ඇහුවා, ඒතන හොඳ නායක කෙනෙකුත් ඉන්නවා, ඒ වගේම බොහෝ ධර්මදර ඇත්තු ඉන්නවා. ධර්මදර කියලා නැහැ මෙතන, සංඝයා විශාල පිරිසක් ඉන්නවා. මං ඒක ඇහුවා කියලා කිව්වහම ඒක බාර ගන්නත් එපා, අයින් කරන්නත් එපා. ධර්මයට ගලපලා බලන්න, විනයට සසඳලා බලන්න. බල්ලා මුදල් පෙනවා නම් ඒක අයින් කරන්න. තස්සච සංගස්ස දුග්ගහිතං. ඒ සංඝයා මේක හරියට ඉගෙනගෙන නැහැ කියලා ඒක අයින් කරන්න. ඒක ගැළපෙනවා නම් කවුරු හරි කියනවා මං අහවල් සංඝයාගෙන් ඇහුවා මේක, එතන ලොකු කෙනෙක් ඉන්නවා, එතන ප්‍රධානියෙක් ඉන්නවා, ඒ කට්ටියගෙන් මම මේක ඇහුවා, ඒ කට්ටිය කියන්නේ මේකයි කියලා. එතකොට ඒක ගැළපෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බාර ගන්නෙත් නැහැ කලින්. ගැලපෙනවා කියලා බලන සූත්‍ර වල දාලා ගැලපෙනවා නම් හාමියත්තු හරි නේද මේක කියනවා කියලා ගන්න. ඒක තමයි ද්විතීය මහා පදේශේ. පළවෙනි එක බුදුහාමරගෙන් ඇහුවා කියලා, දෙවෙනි එක ප්‍රධානියෙක් සහිතව සංඝ පිරිසකගෙන් මම මේක අහනවා ඇහුවා කියලා. ඊළඟ එක අසුකස්මින් නාම ආවාසේ සම්භවලා තේරා භික්ඛු විහෙරಂತಿ. බොහොම වැඩිහිටි භික්ෂු පිරිසක් ඉන්නවා. ඒ භික්ෂු පිරිස බහුසුත ආගතාගම බහුසුතයි, බොහෝම දැන් සම්භාරයක් තියෙනවා. හොඳට කියවලා තියෙනවා ආගතාගම ධර්ම මාර්ගයට ඇවිත් තියෙනවා. ධර්ම දරා ධර්ම උදට ධර්ම විනය දරා මාතිකා දරා එත්තු ධර්ම දරායි මාතිකා දරායි විනය දරායි. ඒ භික්ෂුන්ගෙන් ඒක ඇහුවාම එයා කියනවා මම මේ අයගෙන් ඇහුවා කියලා. අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්සාසනං. මේක තමයි ධර්මය, මේකයි විනය මාර්ගය, මේකයි ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනේ අවවාදය. ඒ කියපු දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා, පිළිගන්නත් එපා. මේක ධර්ම සූත්‍ර වලට සඳහන් බලන්න, විනයට සත්‍ය සූත්‍ර වලට අතුල් කරලා බලනවා, විනයට සසඳලා බලනවා. ඒක ගැළපෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ ඇත්තු වැරදි විදිහටයි මේ කියලා දෙන්නේ. මේ ඇත්තු මේකේ තේරුම් අරගෙන නැහැ කියලා එකයින් කරන්නේ. ඒක ගැළපෙනවා නම් සූත්‍රලත් එක්ක, ඒක ගැළපෙනවා නම් විනයත් එක්ක, අනිවාර්යෙන් මේ ඇත්තු හරියට මේක ඉගෙනගෙනවත් තියෙනවා කියලා බාර ගන්න. ඉතින් තත්‍යම් මහපදේ සම්ධාරියත්. මේක තුන්වෙනි මහා ප්‍රදේශය කියලා මතක තියාගන්න දරන්දී කියලා. මහා ප්‍රදේශය කියලා කියන්නේ අපි කිව්වා ඒකට සමුද්දේශය කියලා. හතරවෙනි ඒක පළවෙනි එක මම බුදුහාරගෙන් ලැබුවා කියන. අනිකේ මම මේ ප්‍රධාන භික්ෂුවක් සහිත මහතෙරුන් වහන්සේලා ඉන්න තැනකින් පිරිසක් සංඝ පිරිසක් ඉන්නවා. ඒ සංඝ පිරිසේ මම මේ කරුවේ කියලා. අනිකේ කියන්නේ මේ අහවල් ආරාමේ අහවල් පන්සලේ වැඩ ඉන්නා හාමුදුරු වයස්ක හාමුදුරු දැන උගත් ධර්මදර ඇත්තු ඉන්නවා. ඒත් අංගෙන් තමයි මේ කරුවේ කියලා. තුන්වෙනි කියනවා අසුකස්මින් නමා වාසේ ඒකෝ තේරෝ භික්ඛු විහෙර එක ඉස්තර තෙරුන් වහන්සේ නමක් ඉන්නා ඉස්තර භික්ෂුවක් කියන්නේ වැඩි හිටි භික්ෂුන් වහන්සේ නමක් කියන ඒ භික්ෂුන් වහන්සේ බොහොම බෞසුතයි ධර්මදරයි විනයදරයි මාතිකාදරයි ඒ ඇත්තන්ගින් මම මේ කියුවා මාතිකාදර කියලා කියන්නේ මාතෘකා වශයෙන් මේ මේ එක එක කරුණු වශයෙන් කියන්න පුළුවන් මෙන්න මේකයි මේකයි කියලා එයාගින් මම මේ කියුවේ කියලා එයා කියනවා තස්සමේ තේ රස සම්මුඛාසුතං මම මේ තුරුන් වහන්සේගේ ඉස්සරහමයි මේ කියුවේ උන්වහන්සේගෙන්ම උන්වහන්සේගෙන්ම මම පිළිගත්තේ මේ අයන් ධම්මෝ අයන් විනෝ ඒ ඇත්ත කිව මේක තමයි ධර්මය ඒ ඇත්ත කියන්නේ මේක තමයි විනය කියලා ඉතින් සතුසාසං එයා කියන්නේ මෙන්න මේකයි බුදුහාමුදුරන්ගේ දේශනය එහෙම කිව්වාම තස්ස භික්ඛවේ භික්ඛුනෝ භික්ෂුරුනි ඒ භික්ෂුතිගේ ඒ කීම වාසිතං නේව අභිනන්දිතබ්බං බාරගන්නත් එපා ගේ කරලා ප්‍රතික්ෂේප කරන්නත් එපා අනභිනන්දිත්ව අපක්තික්කෝ සිත්වා බාරගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සුත්තේ ඕසාරේ තබ්බා සූත්‍ර වලට ඇතුළු කරලා බලනවා යාලි ඒකට ගැළපෙනවාද කියලා බලනවා විනේ සම්දස්සේ තබ්බා විනේට ගැළපෙනවා කියලා සසඳව බලනවා ඒක ගැළපෙන්නේ නැත්නම් නිට්ටමෙත්ත ගන්තබ්බන් අවසාන තීරණයකට එන්න ඕන අද්ධා අනිවාර්යෙන් ඉදං නචේව තස්ස භගවතු වචනං අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනයක් නෙවෙයි දේශනයක් නෙවෙයි ඒක කියලා දැනගන්න තස්සජ තේරස බික්කුණු තේරසච්ච දුග්ගහිතං ඒ තෙරුන් වහන්සේ ඒක වැරදි විදිහටයි ඉගෙනගෙන තියෙන්නේ ඉතිහෙතං බික්කවේ ඡඩ්ඩේයාත ඒ ඒකේ නිසා අයින් කරලා දාන්න බැහැර කරා ඒ භික්ෂුන් වහන්සේ නමක් එහෙම කියනකොට ඒක ගලපනකොට හරිනම් විනය ධර්මයක් විනයත් එක්ක රසඳනවා නම් ඒක පිළිගන්න මේ භික්ෂුන් වහන්සේ ඒක හරියට ඉගෙනගෙන තිනවා කියලා. ඉදම් භික්ඛවේ චතුත්තම් මහාපදේශං. ඒතුළු පළවෙනි එක බුදුහාමරංගෙන් මැහුවා කියනවා. දෙවෙනි එක කියනවා අසංජ සංඝ පිරිසක් ඉන්නවා. මහතෙරුන් වහන්සේලා ප්‍රමුඛ ඒ වගේම නායක කෙනෙක් සහිතව ප්‍රධාන ඉස්සයත් ප්‍රධාන ගුරුවරයෙක් සහිතව එයාගෙන් ඇහුවා කියලා තුන්වෙනි එක අහවල් ආවාසී සාල භික්ෂු පිරිසක් ඉන්නවා බොහොම බෞද්ධයි ධර්මදරයි ඒ භික්ෂු පිරිසම මෙහෙම තමයි කියන්නේ කියලා එහෙම නැත්නම් අහවල් ආවාසයේ පන්සලේ ඉන්න ධර්මදර විනයදර මාතිකාදර බෞද්ධ භික්ෂුන් වහන්සේ නම ලුකුහාඳුරන් වහන්සේ නම ඒ ඇත්තම මෙහෙම කිව්වා කියලා කියනවා එතකොට ඒක ගැළපෙන්නේ නැත්තම් බැහැර කරන්න උන අහවලා කිව්වා කියලා කියන්නේ නැහැ මේක තමයි මහා පදේශ හතර මේකේ විශේෂින් මතක තබා ගන්න ඕන කල්පනාකාරීව කතා කරන්නට අපි සතහගත ශ්‍රාවකයන් හැටියට සම්මා සම්බුදු සරණයි මාත් කැමති ධම්මසන් කල්යාණ මිතුරයන් ධර්ම මාර්ගයට උනන්දු කරවන්නන් හැටියට පමණක් උනන්දු කරවීම සඳහා පමණක් සාකච්ඡාව පටන් ගන්න සරණ තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු සතිතුමනි හොඳයි මම ඊටම ගෞරවයෙන් චිත්‍රරාජ පසමහත්තුතුම වෙන්න තෙරුවන් සරණයි හැම දිනටම අපිටම සතිපිට කුමාරය දේශනාව පැහැදිලි කරලා දෙනකොට පිටට අපි ඉස්සමදී තමයි එදායි අදයි කියලා වෙනසක් පේනවාද කියලා. එදා ඒ ඇහුණු දෙයම අපිට අදත් ඒකේ සිදුවෙනව නේද කියන එකම තමයි හිතට ආවේ. ඉතින් මම ඒකෙන් හිතනකොට තවත් හිතන දෙයක් තමයි ධර්ම මාර්ගයේ යන අය විදියට ආර්ය ශ්‍රාවකයන් විදියට ඇත්තටම මේ දේ තේරුම් ගන්නෙ මොකද අපි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ මේ උපාදානයේ කියන එක. උපාදානයේ කියන පැතුම් භාග කළාට අපි උපාදානයේ කියනකොටම අපිට කාම ලෝකයේ තියෙන උපාදානයේ විතරමයි අපිට මතක් වෙන්නේ. අපේ මේ ඇහැට කරට නාසයට ඉවට අවශ්‍ය දේවල් වලට ඇලිලා ඉව නැත්නම් දරුවන්ට ඇලිලා දේවල් දරුවෝ අපි ඒවෙන් තමයි උපාදානයේ කියලා කතා කරන්නේ. නමුත් ධර්ම මාර්ගයේ අනුකූල හොඳටම තේරෙනවා ඊට වඩා දැඩි උපාදාන ඇති වෙන තැන් තියෙනවා. ඉතින් සමහර කලාවට වාස් මත වලට ගියහම ඇත්තටම වාද විවාද වලට යොමු වෙන්නේ එක එක විදියට එක එක උපාදානයන්ට අහුණාමයි කියලා හිතනවා. මොකද වරදම වටහා ගන්න නිසා අපි හැම දිනටම පුරුද්දක් තියෙනවා යම් කිසි දෙයක් මගේ මතයට හරියනෝ නම් එහෙම නැත්නම් මගේ තර්කයට හරියනෝ නම් මේක ඒක කියන එකේ හරියමයි කියලා ඒව එළෙනි තැනත් එක්ක උපාදාන කරගන්න වෙලාව හොඳට තේරෙනවා. මේ අනිත් අය ගැන කතා කරනවා නෙවෙයි මට උනත් තේරෙනවා මේ විදිහට එහෙමිතේ මොන දෙයක් වෙනව නේද. මේ විදිහට තමන්ට හරියට ගැළපීලා යනවනම් හරියටම හරි මේක කියලා ඒක අපි සත්‍යාගත ධර්මයට එහෙම නැත්නම් සූත්‍රවලට විනයට අපි ඒක දාලා බලනවාද කියන එක ඒක තරමක ප්‍රශ්නයක් මං හිතන්නේ අපි හැමදෙනාගේම අසාගත යුතු කියලා. ඉතින් එවැනි ඒ උපාදාන එතනින් නවතින්නේ නැහැ නේ. ඊළඟට අපි භාවනාවට ගියත් ඒ භාවනාවේ නීති ත්‍ස්යන් තමයි අපි උපාදානය කරගන්නවන්නේ. එතකොට මේ උපාදානයේ කියන එකත් ඇත්තටම කොහොමද වෙන්නේ කියන එකත් තේරුම් ගත්තොත් මේ ප්‍රශ්නේ ගැඹුරට නොවෙන්නේ ඉඩ තියෙනවා කියලා හිතෙනවා සත්‍යයෙන්ම. ඒක තමයි දැනට අතුල් කරන්න පුළුවන්. වරදක් තියෙනවා නම් අනිත් කල්යන හිතන්න සින දැනගන්න කැමති දෙයක් නැහැ. සේන මහත්මිය ඔබතුමාට දෙමු වෙන මේ රෝ හටේද දරුවන් සන්නයි ඔබට ඇතසෙම තම වැදගත් සූත්‍රයක් සැතදේ තුමා කිව්වේ අපිට උගන්නුම් ගැන කියලා දුන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ. මේ ධර්මය අහනකොට අපිට තේරෙනවා දැන් බුදුහාමුදුරුවෝ කිව්වත් කවුරු කිව්වත් මේ ධර්මයට දවිනයට ගැලපෙනවද කියලා බලන්න කියලා. ඉතින් මෙතෙන්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ධර්මය මොකද්ද මේ විනය කියන එකයි. පොඩි කතාවක් මම කියපු තමයි මහ කතාවක් තියෙන එක මම හිතනවා මෙතෙන්ද ගැලපෙනවා කියලා. මොකද එක ළමෙක් එළමයා ඇත්ත කියන ළමෙක් එළමයාගේ අම්මා නැති වෙලා තාත්තා වෙන විවාහයක් කරගෙන කුඩම්මත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් මේ ළමයා මේ කට්ටියට කියලා කිව්වා එයාට රෑට කන්න දුන්නේ නැහැ කුඩම්මා කිසිම දෙයක් කන්න දෙන්නේ නැහැ කන්න දුන්නේ නැහැ. මේ තාත්තා කන්න දෙන්න හදපු මේ එකත් උදුරලා අරත කන්න දුන්නේ නැහැ කියලා. ඉතින් මේක ආපු පළවෙනි කෙනා ඒක අහලා ඒක පැත්තකට කළා. ඒ කියන කිසිම ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ. ඉතින් මේක හරියට අහලා නිකන් ඒක පළවෙනි එක වගේ අහලා ඒ කියන කිසිම දෙයක් කරන්නේ නැහැ වගේ. දෙවෙනි කෙනා ඒ ආපු ගමන් මේ ළමයා කියපු එක කෙලින්ම පිළිගත්තා. ඒ ළමයා කියපු එක පිළිඅරගෙන ඒ ළමයාට ඉතින් ගිහලා ඒ කාමරේට කැම කාමරේට ගිහලා කන්න දුන්නා. තුන්වැනි එකනා මේ ළමයා කියපු දේ හොඳට ඇහුවා. හොඳට අහලා ඊට පස්සේ කළේ මොකද්ද ඒ ළමයාගේ අම්මට ටෙලිෆෝන් කළා. අම්මට ටෙලිෆෝන් කරලා ඇහුවා මේ ඇත්තද මෙහෙම කන්න දුන්නේ නැද්ද කියලා. ඉතින් මේ මේක වැදගත් පවුලක්. ඒකෙන්ද එයා කිව්වා ඇත්තයි ඔව් කියලා. එතකොට තාත්තා මුකුත් කියන්න ගියේ නැහැ. මොකද මෙයා ධර්මය දන්න කෙනෙක්. ඒකෙන් මුකුත් දෝෂයක් මුකුත් කිව්වේ නැහැ. ඒක අහගෙන එතනින් ඉවරයි. ඊට පස්සේ එතන තාත්තට වෙනම ටෙලිෆෝන් කරලා තාත්තගෙනුත් ඇහුවා මෙහෙම දුන්නද මෙහෙම කන්න දෙන්න හදපු එක උදුර ගත්තද කියලා. ඒකත් ඔව් කිව්වා. ඉතින් මේක කිව්වහම මේකත් ඇහුවට පස්සේ ඉතින් මෙයා තීරණය කළා මෙයා මේ ළමයා ඉන්නේ මේ අසරණ තත්ත්වෙක කියලා. ඒතර මේ තුන්වෙනි තත්ත්වයේ තුන්වෙනි එකේනා තමයි අපි මේ කියන්නේ ගොඩක් දෙනෙක් මේ කතාවේ හැටියට කියන්නේ ඒ තුන්වෙනි එකේනා තමයි අපි ගොඩක් කරන්න හදන්නේ කියලා. මෙතන තව හතරවෙනි පුද්ගලයෙක් තියෙයි කියලා. ඒතර මේ හතරවෙනි පුද්ගලයා මේ ඒ දරුවා ළඟට ගිහිල්ලා ඇහුවලු දරුවා ගැන පුතා මේ ඇයි ඔයාට මේ අම්බ කන්න දුන්නේ නැත්තේ කියලා. ඇයි ඔයාට මේ තාත්තා කන්න දෙන්නේ කම්බ උදුරගත්තේ කියලා. එතකොට ඒ ළමයා කිව්වා කී කතාව ඇටියට මේ අන්කල් මේ ඉතිස්සෙද නැපති කියලා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන මගේ මේ ඔලුක කොම මේ අසනේ පොකට තියෙන හින්දා එතෙන් දොස්තර කිව්වා මොකද මේ ෆාස්ටිං ටෙස්ට් එකක් කරන්න කියලා. ඉතින් මේක කිව්වට පස්සේ තමයි මේ අම්මමට මේ කුරම්මමට කන්න දුන්නේ නැත්තේ. ඒකට දෙන්නේ නැත් උතුර ගත්තේ කියලා. ඉතින් මෙතනදී ඒ කතාවේ කියලා කියනවා මේක හේතුව ගැන බලලා හේතුව ගැන කතා කළේ හතරවෙනි පුද්ගලයා විතරයි. ඒ හේතුව ගැන කතා කිරීම තමයි මේක හේතුඵලවාදය තමයි කරන්න ඕන කියන එකයි කතාවේ කියන්නේ. ඉතින් කතාවේ අන්තිම කොටසේ තියෙන පොඩි මේකක් මම ඒක මෙතන උපුටල දැම්ම පාලි කරන තියෙන කතමියන් ධම්ම කායන් පනික්කමිතානි පටිච්ච සමුප්පාද කියලා ඒක තනත්තට කියලා තිබුණා මේ සූත්‍ර පිටකයේ බුද්ධකම කායේ තියෙන තැන. එතන කියලා තියෙන්නේ ධර්මය කියන්නේ කියලා තියෙන විදිහට චතුරාර්ය සත්‍ය නැවති සූත්‍රයට බහල බලන්න කියලා. ඒක රාග විනය දේශ විනය මොහ විනය කියන විනයට බහල සැසඳනවාද කියලා බලන්න කියන එකයි. ඊපස්සේ පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙනවාද කියලා බලන්න කියන එකයි ඒ කතාව ඇතුළේ. ඒතන මෙතනදී වැදගත් පණුවඩයක් මම ඉගෙන ගත්තේ දැන් අපි ඔර කියනවා මේ සූත්‍ර විනය ධර්මයට ගැලපෙනවද කියලා බලන්න කියලා. ඉතින් අපි ගොඩක් දෙනෙක් මට කියලා තියෙනෙත් ඔක පොතේ ත්‍රිපිටකේ බලන්න කියලා. ඒ ත්‍රිපිටකේ බලනට වඩා මේ විදේශ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද නැත්නම් මේ රාග දේශ මොහ කියන විනයන්ට ගැලපෙනවද නැත්නම් පටිසම්පාද ධර්මයට ගැලපෙනවද කියලා බලන්න කියන එකයි මම මේ කතාව ඉගෙන ගත්තේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සේනවත් බොහොම පිං බොහොම හොඳයි කතාව. අපි සත්‍යත්වයට යොමු වෙන සත්‍යත්වانی ඒ අපි අහුකරනවන එකතු කරගත්තොත් අතරම මේ දැන් අද මේ අධිදේශනාවේ මතු ඒ කාරණාව කියන දෙයක අතරම අපිට අලුතුත් නෑ වගේනේ. අපි උනා ගාක් අහලානේ මේ සූත්‍ර විච බහදා බලන්න කියන වේදින් ගාක් ඇහිලා තියෙන දෙයක් අමුතු දෙයක් නෙවෙයි ඉතින් ඒව ගැන එහෙම මේ හිතනකොට එහෙනම් ඇයි අද මේ අපේ සූත්‍රය සම ගත්තේ අපිට මොකද්ද මේකෙන් මතු කරගන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවා. හිතුවොත් මේ දැන් මේ බොහෝ කාලයක් සූත්‍රයන් අසුරු කරන හැම අපිට අපි දන්නවා දැන් යම් යම් විදියට සූත්‍රවල නව ඉදිරිපත් වීම විදියට එන එහෙනම් නව විදියට අර්ථකථනය කරගෙන බන්ධන් දේශනා කරන ඒ පිළිවෙලට යොමු වෙනවා. මම නංගන් කියන තුම කියන්නේ ඉතින් අලුතෙන් එහාමතුරු යම් යම් විදියට අර්ථකථනය කරනවානේ සූත්‍ර පිටකේ කරගෙන එනකොට මේ අවුරුදු ගාණක් අපි දන්න කාලේ අපිත් එක අවුරුදු 15 ඉස්සර කලින් ඉගෙනුච්චයි දැන් මෙතන නම් හරි ෂෝක් කියලා එහෙම දැන් එතනම ඉන්නවා. එහෙම යන ගතියක් තියෙනවා. ඉතින් අපි ඇයි කියලා බලනකොට අපි අර සේන මහත්මයා කියපු දේ සම්බන්ධ වෙනවා මෙතන. මම හිතන්නේ මේ AI ට සූත්‍ර පිටකයක් සමග ගලපලා මේ ආමුදු කියන දේ හරිද වැරදිද කියලා තීරණය කරන්න AI ට අපිට ඒ හැකියාව නැහැ නේ. ඉතින් අපිට අවිට දිපල්හා වන්ටම ඉන්න පුළුවන් නේ දැනුම ඇතින් පාරි දෙන්න ඇතින්. ඉතින් ඒ නිසා අපි කවුරුහට ගුරුරෙක් හැටියට කියන එක නහරි කියලා හිතන ගතියක් ඇති. ඉතින් කෙසේ වෙතත් සත්‍ය කියන්නේ මම අහන්නේ දැන් අර ඒ අනාය කියනවා ඒ මේ යම ඒ දැන් මේ මේ අලුත් ඒ කියන දේ ඇසීම නිසා ඒ අයගේ අකුසල් පැත්ත අඩු වෙනවා කියලා. එහෙමනම් ඒක එකතරට කමක් නැද්දත් කියලා හිතනවා. මොකද ඇත්තටම මේ අර මේ මේ මේ වයස්කාර සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා සත්‍යවානේ. ඒ සූත්‍ර දේශනේ එහෙම කියන්නේ මේ දේශනා කරන කෙනාට පවා කියන්නේ යමක් අහලා තමන්ට යමක් තේරුණා නම් ඒ තේරිච්ච දේ කියන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒක තමන්ට යමක් ඇහුණා නම් ඒ ඇහිච්ච දේ කියන්න එපා කියලාත් නැහැ. යමක් තමන්ට මේ වගේ දැක්කනම් දැක්ක දේ කියන්න එපා කියලාත් නැහැ. ඒ වගේ දැක්ක හැමදේම කියන්න කියලාත් නැහැ. ඇහිච්ච හැමදේම කියන්න කියලාත් නැහැ. කියන්න එපා කියලාත් නැහැ. එතකොට කියන්න කියලා තියෙන්නේ කිසියම් දෙයක් ඒ කියනකොට දැකපු දෙයක් කියනකොට ඒ කියන කෙනාගේ අකුසල් ධම් වැඩිනාද කුසල් ධම් පිරිනාද ඒ දෙය කියන්න එපා. ඒ වගේම ඒ තමන්ට කියනකොට අහපුව දැකපුව ස්පර්ශෝ තේරිච්චෝ භවනාකදී නැතෝ නැතේරිච්චෝ දෙය කියනකොට තමන්ට තමන්ගේ කුසල් ධම් වැඩිනවද අකුසල් ධම් පිරිනාද ඒ දෙය කියන්න කියලා වගේ තියෙනවා. ඒතර මම ඒක මතු කරේ මේ දැන් ඔය ඒ වගේ යොමු වෙච්ච ඒ නව අර්ථකථන ඉදිරිපත් කරන අවධුරංගියට යොමු වෙච්ච අය ඒ අපේ හිතවත් කරලා නේද මිත්‍රයන් ඒ අය කියනවා ඒ අයට ආ මේ මේක ඇත්ත වගේ නේද මේක මේ විදිහට හිතුවම මට හොඳයි නේ මම වගේ දැන් මට මේ කුසල් ඒ කියන්නේ කුසල් පෙත්ත අඩු කරගන්න ලේසින්නේ වගේ කියලා කියන කතියක් තියෙනවා. දැන් ඔය වගේ පැත්තකුත් තියෙනවා සත්‍යත්වමානේ. එතකොට අපි කොහොමද මේක මේ තවදුරටත් තේරුම් බේරුම් කරගන්නේ තේරුම් ගන්න. සම්බුදුජානන් වහන්සේට නමස්කාර වේවා. පොහිතෙන්දී පළමු සාකච්ඡා වේදී ජීවිත කර්මහා උත්තේමයි සුත්තේ උතාරේ තබ්බානි විනී සන්දේශ සන්දස්සේ තබ්බානි කියනකොට සූත්‍රවල තියෙන අනුකාරයම් අපිට කියනවා. ධම්ම පටිසම්පාද බුද්ධංග කියලා මතකද අපි පසුගිය සතියේක ගම්ම මනසට තුනකට හදී තිත්තායතන සූත්‍ර ගැන ගත්තා. උදාහරණ කිව්වා මම කා ලෝකේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෝෂයක් පෙන්දී පෙන්වන්නත් බැරි බුද්ධිමතුන්ට අයින් කරන්න බැරි කරුණු කීපයක් හතරක් තියෙනවා කියලා. ඔය මේ ඔය කොටසමයි මම හිතන තියෙන්නේ. ධාතු ධාතු හය පටිව්‍යාපෝ තේජෝ වායු ආකාශ විඥාන ඊට පස්සේ පස් ආයතන හය අට්ඨාරස මනෝ පවිචාර චත්තාරිය රී සච්ච ඒ ටික තම විස්තර වෙන්නේ හැමතැනම. එතකොට දැන් ඔය කියපු මාතෘකාව කතාව අනුව කලින්ම සඳහන් කළ කල්යාණ මිත්‍රයෝ කිව්වා තර අපේ අදහසට අපේ concept එකට අපි ඉගෙනගෙන තියෙන හැටි ගැළපෙනවා නම් අපි කැමැත්තක් තියෙන එක අහන්න. ඇත්තටම පුළුවන්. process command එක ගැළපෙන විදියට. දැන් අපි තුන් කවි බණක් කියනකොට ඒ කවියට කැමති ඇත්ත ඉන්නවා නම් ඒ emotional විදිහට කියනවා නම් ඒකට කැමති. ඒත් කිව්වට ඒක ඊට පස්සේ මගේ හිතේ අකුසල් අඩු වෙනවා කියලා ඒක ඒකේ එයාගේ හිතපු තත්ත්වයට අනුව ඒ හිතපු තත්ත්වයට අනුව එයා ඒ කියනවා ඉන්න පුළුවන්. ඒ නිසා මතේ නෙමෙයි වැදගත්තේ. සමහර විට සමාජමය වශයෙන් එනකොට අපි හිතමු මම සර්බියන් කෙනෙක්. ඒතකොට මගේ ගුරුතුමා සර්බියාවේ කෙනෙක් නම් මං කැමති එයාට ඒකට ඇදුම් දෙන්න. එතකොට මං කැමති ගුරුවරයා මං කැමති නිසර්ගදත්ත මහරහත්. ඒතර මං කැමති ගුරුවරයා නිසර්ග මහරහත් ගැන එයාගේ කෝටේෂන් එයා කියපු දෙයක් කියනවනේ මං එයාට කැමති වෙනවා. මං කැමති ක්‍රිෂ්ණමූර්තිට. ඒතර මං දැනට ගණන ගුරුවරයා කිව්වොත් ක්‍රිෂ්ණමූර්ති මා මෙහෙම කියන කියලා මං කැමති. මං මනෝවිද්‍යාව කෙනෙක් තියෙනවා. ඒතර කවුරු හරි කිව්වොත් ඇඩ්ලර් නැත්නම් සිග්නල් ෆ්‍රොයිඩ් නම් කියනවා කියලා මම හිතනවා එයාට ගැලපෙනවා. ඒ පුජ්‍යලාභිවාදනයත් එක්ක යන්නේ ඒක සත්‍ය ගවේෂණයක් නෙවෙයි. පුජ්‍යලාභිවාදනයක් කියන්නේ එතකොට මෙතන අර්ථකතන සැපීම නෙවෙයි මේ කියන්නේ. ඒ අර්ථකතන සැපීම ධර්මයට විරෝධී නම් තමයි කරන්න ඕනේ. ධර්ම විරෝධී අර්ථකතන තියෙනවා නම් අයින් කරන්න ඕනේ. දැන් ඔය දැන් වර්තමාන සමාජ ක්‍රමයේ ගත්තොත් එහෙම අපි බැලුවොත් එහෙම ඒකේ හුඟක් වෙලාවට යන්නේ මම ධම්මයුත්නිකාය නම් ධම්මයුත්නිකාය යතන් මං කැමැති ආචාන්චා චන්මහම්බුවා චන් ධම්මදව පැත්ත මම මහානිකායට කැමති නම් ඒ පැත්තට යනවා අන්න ඒ වගේ මම කැමති වෙබුසයාඩුහාන්ට නම් ඒ බුරුම ක්‍රමයට යනවා වගේ ඒ වගේ මම මේ පෙළ දීපේ වට දාන්න තුමේ කියන්නේ ඒ වගේ ඒ තමන්ගේ ඉගෙන ගත්ත තත්ත්වයන් මගේ ගුරුතුමා PhD එක කෙනෙක් නා මම නාවේ අනිත් ප්‍රාජිගේ පඬිතේ වට යන්නේ මම පයන PhD ඇත්තන් එකට එයා මොකද එයා කියන්නේ මෙහෙමයි කියලා හිතලා එයා හැම නෙවෙයි එයාට තියෙන බහුස්වත ධම්මදාරය කියලා මෙහෙම කියන ත්‍රිපිටකාචාර්ය උපාධිය තියෙන විනයාචාර්ය අග්ගමහා පඬිත කියලා ඉතින් කියනවා. දැන් මේ පසුගිය සතියේ කතාවත් ඒක තිබුණා. දැන් ඒ ඔය පුවත්පත් නිවේදන පුවත්පත් වාර්තා කරුවා මේ තමන්ගේ කම් කියන දෙය කියන්න උනහම මේ අග්ගමහා පඬිත අපි හිතමු ශ්‍රී ලංකාවේ පලාපොරොත්තු භික්ෂුන් වහන්සේ කියලා කියනවා. පිටු දෙයා අග්ගමහපන්තික දහම් පාසල විභාගයත් පාසල නැහැ. අර පුවත්පතේ කියන්ටෝ නිසා එයා ඒක කියලා අර අර අහලා තියෙන මෙහෙම කිව්වහම මිනිස්සු පිළිගන්නේ කියලා. ඒ වගේ දේවල් ගැන කියනකොට අපි කියනවා අරයා ත්‍රිපිටකාචාර්ය මෙයා විනයාචාර්ය මෙයාට ડોක්ටරේට් එකක් තියෙනවා ඉගෙනගෙන තියෙන මෙහිමයි එතකොට අපි ඒකේ අපේ නැමියාව නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ අපි කාටද කැමති වෙන්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ අර ඕපන් මයින්ඩ් එකක් තියෙනවා පිළිසල්ලා මේක පිළි ධර්මයේ පිළිගන්න දැන් අපි ඉන්නේ හැබැයි තේරවාද මයින්ඩ්සෙට් එකේ ශ්‍රී ලංකා තේරවාදේ තායිලන්තෙත් නෙවෙයි බුරුමෙත් නෙවෙයි අපි ඉන්නේ ශ්‍රී ලංකා තේරවාද මයින්ඩ්සෙට් එකක් තමයි දැන් මගේ මනෝ කියන එක තියෙන්නේ මං වැටලා ඉන්නේ තේරවාද ශ්‍රී ලංකා තේරවාද ළිඳට එතකොට මේ ශ්‍රී ලංකා තේරවාද ළිඳෙන් ගොඩේන්න තමයි මං බලන්නට ඉතී එතකොට මේ ඉතෙන්දි අපිට සත්‍ය මේ විනී සම්දෙස්සේ තබ්බානි සුත්තේ උතාරේ තබ්බානි කියනකොට මේක බුදුහා අපිට දැන් දැනගන්න තියෙන මේ බුදුහාර කීප එකක්ද කියලා මම හොයලා බලන්න ඕනේ. මගේ ගුරුවරයා කීපට විරුද්ධ යනවා කියන එක අදහස නෙවෙයි. ඒ නිසා තමයි අපි ධර්මයේ සාකච්ඡා කරලා ගෙන ගන්න. නැත්නම් අපි බොහෝ විට ගෙනගෙන ඉන්නේ අපි සාමාන්‍යයෙන් හෙල පුතුජානේ ධර්මය අහන්නේ හත් දවසේදී නැත්නම් අරකටේ තුන් මාසෙදී නැත්නම් බෝධි පූජාවේදී නැත්නම් රුවන් වල සෑ වටේදී ඒ වගේ තැනකට ඒ ටෙන්ට් ගැලපෙන්ටයි කියන්නේ ඒ අර පොපියුලේෂන් එක ඇවිල්ලා දැන් තියෙන්නේ ඊට පස්සේ ඒක පත්‍ර තුනක් දාන රූපවාහිනී දාන එතකොට අපි හිතනවා ආ මෙයාට DVD ගොඩක් තියෙනවා රූපවාහිනී තියෙනවා පත්‍රෙත් තියෙනවා එක පත්‍රෙකින් මෙන්න මෙහෙන් තියෙන පොත් 10ක් විතරක් තියෙනවා කියලා මම පිළිගන්න හදනවා ඒකමයි. දැන් අපි බුදුහාමුදුරුවෝ ලෝකප්පමානු ලෝකප්පසම් සමහර අය සූක්ෂ ප්‍රතිපදාවට කැමති. ඒ ආ සපතු දාන්නේ නැහැ, සිරෙප්පු දාන්නේ නැහැ, ගහ පින්නපාතෙන් තමයි ඉන්නේ, මෙහෙම යන්නේ, මෙහෙම ඉන්නේ කියලා එහෙම සූක්ෂ ප්‍රතිපදාවට යනවා. සමහර අය ඉන්නවා වර්ණප්පමානු වර්ණප්පසම් එයාට පේශ වැඩි නම් නැත්නම් එයාගේ කීර්තිය වැඩි නම් එනත එයා හැදරුව නම් එයා පිළිගන්නවා. ගෝසප්පමානු ගෝසප්පසන්න සමහර අය ඉන්නවා ඒ කියන තාලෙට කැමති. දැන් සමහර භික්ෂුන් වහන්සේලා මතක දිස්සෙ හිටිය බොහොම අගේට ඒව ලස්සනට කියනවා. එතකොට මේ අපි ඒකට කැමැත්තක් දක්වන ධම්මප්පමානෝ ධම්මප්පසන්න ධර්මයේ ප්‍රමාණවත් කරගන්නවා. ධර්මය තමයි ක්‍රයිටීරියාක් කරන්නේ. මේ කීපිත හරි ධර්මියත් එක්ක ගැළපෙනවා කියලා. ඒතොර තේරවාදයට ගැළපෙනවා කියන කෙනේ ලංකාවේ ක්‍රමයට ගැළපෙනවාද කියලා නෙවෙයි. තථාගත ධර්මයට ගැළපෙනවා. තීනසාර කුඩේ කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ කුඩේ දිගහැරියාම කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ඕපන් අම්බ්‍රෙල්ලා එක ඕපන් වෙන්න ඕනේ. ඒ වගේ මනස ඕපන් වෙච්චහම තමයි ඒකේ වැඩේ ගන්න පුළුවන්. එතකොට ඒ මට අකුසල් ආද වෙනවා කියලා කවුරු හරි කියනකොට එයා කියන්නේ යාගි තත්ත්වේ ඉඳලා නම් එකට කලින් කරලම නැත්නම් එතකොට ඒ යාගි ක්‍රයිටීරියා එක නෙමෙයි එතන ගන්න ඕනේ. ඒ ධර්මයේ එයා හරියටද කියන්නේ. ඒ ධර්මයේ හරියට කියනවනම් ඒක පිළිගන්න ඕන. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියලා කියන්නේ. අභිනන්දනය කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මය නම් කියන්නේ ඒක තමයි හරි නේද කියන්නේ. එතරම් තියෙන්නේ එයා කියන සමහරව හරියන්න පුළුවන්. සමහරව වැරදෙන්න පුළුවන්. එතකොට හරිටි විතරක් ගන්න. ඒ ගැලපෙන් Tamante ගැලපෙන් ටික විතරක් ගන්න. ඒකයි මෙතනදි කියන්නේ. නැත්නම් දැන් තියෙන ඔය අර අපියෝදෙන් මන්දේ කාලාම සූත්‍රය කතා කරන්නේ මොකද දන්නේ ඇත්තත් කියන බුදුහාඳුරෝ කියලා දෙන්නේ ඔක අර කිව්වා මෙයා කිව්වා පිළිගන්න එපා. ඉකින්ද අපි එහෙම එක්පාරි පිළිගන්නේ නැහැ කියලා. හැබැයි බුදුහාම කිව්වේ මේකේ ලෝභ දෝෂ මෝහ වැඩි වෙන එකක්ද ලෝභ දෝෂ මෝහ අඩු වෙන එකක්ද කියලා ඒ කතාවට ඉන්නේ නැහැ. ඒ ටික නෙවෙයි කියන්නේ. මෙහෙම කියනවා මේ බුදුහාඳුරෝ කාලාමෙන්ට කිව්වා මා පිටික සම්පදාන පිළිග පිටිකේ තිබුණා කියලා පිළිගන්න එපා. එහුදුනායි කියලා පිළිගන්නත් බයි කියලා ඒ ටික විතරක් කියනවා. අර අකුසල වැඩෙනවා නම් ඒක අයින් කරන්න කුසල වැඩෙනවා නම් පිළිගන්න තමන්ට මත් දකින්න පුළුවන් සම්දිත්තිකයි කියන කැලල අමතකේනවා. ඒ தത്വෙට ඉන්නත් හොඳ නැහැ මහාපදීසවල. කවුරු හරි කියනවා නම් ඇත්තම අකුසල අඩු වෙනවා කියලා හරි තමයි ඒක තමයි ක්‍රමී. එතකොට අර කලින්ම අර කල්යාණ මිත්‍රෙක් කිපි හැටියට බැලුවාම එතෙම හුඟක් වෙලාවට මං කැමැති මගේ රුචිය අනුව මම හුඟක් වෙලාවට යන්නේ. ඒ රුචිය අනුව අනේක ඒ ගැළපෙනවා ඒ කැමැත්තට යනවා. හැබැයි පිරිස වැඩි වීම නෙවෙයි මෙතන අදහස් වෙන්නේ. සම්මත අප කැමැති නෑ. දැන් ඇත්ත කතාවක් දැන් අර ශ්‍රී ලංකාවේ සමහර භික්ෂුවක් ඉන්න මං හමුලන්නේ මේ සත්‍ය අවබෝධය කරගත්තායි කියලා සමහරට ඇත්ත කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අනිත්‍ය විසින් හෙලා දැක්කහම අපි කැමති නැහැ. මොකද මං එතෙන්ට ගියොත් එන්නේ මාත් ඒ ගොන්නට වැටේ කියලා. නමුත් ඒක කරලා තියෙන සමහරට අන්‍යාගමිකයන් වෙන්න පුළුවන්. මොකද ඒ වගේ කෙනෙක්ෙනකොට දැන් තියෙන තත්ත්වය හැටියට අර බුදුහාඳුන්ට චෝදනාව වගේ එක එක ක්‍රමයකට කියනවා. එක එක ක්‍රමයකට කියන සමහර ඉන්න නිසා පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා ධර්මය තමයි හැමතිස්සෙම අර කරුණායි බුදුහාඳුන්ගේ කරුණ හතරක් ගැන මේ සික්ඛායතන සූත්‍රයේදී ඒ ටික තමයි අරගෙන බලන්න ඕන. ඒ ටිකට ගැළපෙනවා කියලා. දැන් අර නිතිපකරණ කතාවක් ඒ පටිසම්පාද ඒ පරිවර්තනේ නම් නිවැරදි නැහැ. මේ නමුත් ඒක ගන්නට එන්නේ මේ විදිහට. ඊළඟට දැන් සමහර දැන් ප්‍රකරණ වගේ જાති දැන් අපි බැලුවාම සමහර ඇතු කියන ඒ ප්‍රකරණී කියන්නේ පස්සේ සංස්කරණය කරපු කියන. ඒ නිසා ඒව ගැනත් පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා තමයි වැදගත්ම දේ තමයි චිත්තාතන සූත්‍රයේ තියෙන කර්ම ටික. කධාතු කියන එක ඊට පස්සේ පස්සායතන අටාරස මනෝ පවිතා ඊට පස්සේ අටාංග මන් මේ චත්තාරිය දේ සත්‍යා. ඒ විස්තර කරන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒකට කමන්නේ මොනතර විස්තර කරලා කිව්වද කමන්නේ. ඒ එයාගේ අවබෝධය අනුව විස්තර කරන්නේ. ඒ විස්තර කිරිල්ල නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ විස්තර කිරිල්ල තමන්ට තේරෙනවා නම් එතෙන්ට යන්න ඕනේ. ඒ තමයි ඒක හොඳයි. දෙන්නර බුදුහාඳුරන්ගෙන් ඇහුවා කාටද දෙන්න ඕනේ කොතෙන් දෙන්නොත් මහප්පල මහණ සංසෙන්නේ. ඒකත් බුදුහා කෝසල ප්‍රසන්නජිත් කෝසලට කිව්වේ තෝට දෙන්නේ යත්ත පසීදති තත් දාතම්බ. තමන්ගේ පැහැදීම තියෙන තැනට ඕන දෙන්න. මොකද තමන් පැහැදෙන තැනට ඕන දෙන්න. ඒකට තමන් ප්‍රසන්න. බුදුහමකේ යත්ත පසීදති තත් දාතම්බන් උනි මහත්ඵල මහා සංස වෙනවා කියන එකයි කරුණු දෙකක්. ඒක කරුණු දෙක. මොකද ප්‍රතිග්‍රාහකයාගේ වාසයෙන් සුද්ධත්වයෙන්ට නම් වෙන විදිහක් තියෙනවා. ඒතකොට ඒ වගේ ධර තමන් දැන් අපි හිතමු මේ කම මාර්ගයේදී දැන් ඥානানন্দ හඳුරගේ අරම කටකුරුද්ද අරම තේරෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද කියන්නේ? ඒක ටික පාට යන්න හොඳනේ ඒ වගේ තැනකට. උපදීවා ගැඹුරුම දේවා. එතකොට සමහරට සරලව කියලා දෙන භික්ෂුන් වහන්සේලා ඉන්න එකට යන්න. ඒත් තමන්ගේ ඒ චරිතයන් තමන්ගේ චරිතයන් බුද්ධිය බුද්ධියට හිතන්ට ඕන දැන් අපිට මේ ටෙක්නිකල් නොලෙජ් එකක් නෑ වැඩිපුර තියෙන. ඒකට ගැලපෙන්නේ නැත්තු ඉන්නවනම් ඒ විදිහට යනකොට කියනකොට ඒකට යන්න. ඒකට ගියත් අර 7 6 6 කියවෙනවද කියලා බලනවා. ඒ 4 ච ධාතු ච පස්සායතන අටවස මනෝ පවිචාර ඊට පස්සේ ඔය චතුරාර්ය සත්‍ය ආරි මාර්ගයේදී කියන ප්‍රතික්ෂේප කරන්නා හා පිළියන්නා කෙනෙක් එක එච්චරද ගත්තේ නැහැ. ධර්මයෙන් වැඩ ගත්තේ. ඒකයි බුදුහාම කියන දහදාන්නේ. බුදුසරණ තිරුවන් සරණ. තිරුවන් සරණයි සතිපෝණි. බ්‍රුණ වාග්ය මම ඔබතුමාට කියන්නේ. සාමාන්‍ය ගෝත වගේ දේවල් තියෙනවානේ රුක්ෂපතිපදා අගුණ මේ ප්‍රගුණ කරපුවා. එතකොටම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ වගේ දේවල් කරලා මේ නිරයට යනවා මිස සුපතිකාමී වෙන්න බෑ කියන එක ධර්මයේ තේරෙනවා කෙසේ වෙතත්. එතකොට මේ දැන් ඒ වගේ දිට්ඨිය වර්ධවගෙන කරන දේවල් වලින් ධර්මයේ තේරෙනවා කෙසේ වෙතත් සුපතිකාමී වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මට අහන්න. සත්‍යසමනේ ඒක පළවෙනි එක දැන් අර දැන් දරුවත මහත්තයාගේ ප්‍රශ්නේ මමත් අහුව මගේ තියාගුන් ගස්සෙනෙක් කෙරේ අපිට යෝජනා කරලා තියෙනවා. ඔබත් ඒ පැත්තට ගැන සමහර දේවල් ඇහුවා. සමහර දේවල් අහනකොට ඉතින් තේරෙන එක තමයි විනයට මේ සූත්‍රයට අපිට ගලපන්න ලොකුට තේරෙන්නේ නැති වුණත් අපි බලනවා මේ විනයදාර අපි දන්න ගුරුවරු ඉන්නවා විනය ගැන ධර්මය ගැන දන්න අය. ඒ අය එතනට ඇදිලා යනවාද කියලා බලුවා. ඒ කියන්නේ ඒ අය ඒව අනුමත කරනවාද? දැන් උඟා කාලවට අපි මම දැක්ක එක දෙය තමයි සමහර වෙලාවට ඔබ විනය ගැන මේ සුත්‍ර ගැන දන්නේ නැති අය ඒක විහිදියාරයි විසේදියාගෙන වැන්දට අර මම දැක්ක ඒ වාරේ අපි දන්න පුරවරු වුණත් ඒක ලුකුවට අගය කරලා නැහැ වගේ එකක් තමයි තේරුනේ. ඒගොල්ලෝ කියන්නේ නැහැ මොකුත් ඒ ගැන. ඒකට මම දැක්කේ නැත්නම් ඒ වගේ දෙයක් අනුමත කරනවා. ඒකවල මට ගලප ගන්න බැරි වුණාට මම හුඟක් බලනවා. ඉතින් අපේ අපිට ගන්න ගුරුවරු අපි දෙයක් දැනගත් ගුරුවරු විනය ගැන හොඳ විනයක් තියන අය එහෙම අය ඒවා එතනට ඇදිලා යනවාද? ඒ අලුත් දේ අනුමත කරනවාද? ඒකට එහෙම එකක් තමයි මම තෝරගත්තේ. එහෙම බලද්දි කොහොමද ඒක අපිට ගලප ගන්න බැරි වුණාට කොහොමද ගලපන්නේ කියන්නේ. කන්ද සිත රාජපක්ෂ කිව්ව මාත්මික මාත්මික කිව්වා වගේ ඒක අර තමන්ට ගැළපෙනවා කෙසේ වෙතත් ඒගොල්ලන්ට ප්‍රතිඵල හුක්මන්කමක් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රතිඵල ලැබුණා වගේ එකක් ඒගොල්ලන්ට තේරෙනවා. ලැබුණා වගේ එකක්. මම දැන් ලැබුණාද නැද්ද කියන එක නෙමෙයි මට තේරෙනවා. ඒගොල්ලෝ කියන දේවල් වලින් මට තේරෙන්නේ එහෙම එකක් තේරෙනදි. එහෙම එහෙම අර ප්‍රතිඵල වල හුක්මන්කම නිසා ඒගොල්ලෝ ඒතනට යනවාද කියන එක ඇත්තට ප්‍රතිඵලයක් දරන්නේ කියලා මම දන්නේ නැහැ. ඉතින් අර ඕනේ කෙනෙක් දැන් කාලේ හැටියට අර හුක්මන්ට දෙයක් ප්‍රතිඵල ගන්න පුළුවන් තියෙන උමනාව වැඩි මොකක් හරි එකක් කියන මොකක් හරි එකක් ඒගොල්ලන්ට වෙන්න ඕනේ හික්මන්ට. ඔය කියන්නේ දැන් තියෙන තත්ත්වය හැටියට. හරි හෝ වැරදි හෝ කියන එක මම දන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන දේවල් වල හැටියට මට තේරෙන්නේ නැහැ. හරි ඒගොල්ලන්ට යම් කිසි දෙයක් වෙනසක් වෙලා තියෙනවා මොන හරි වෙනසක්. ඒක හොඳ පැත්තෙන් නැක පැත්තෙන් කියන එක මම දන්නේ නැහැ. ඒ වුණත් ඉතින් ඒ අර ප්‍රතිඵල වල අර හික්මන්ට අනිත් ඒවා ඇහුවා සූත්‍ර වලත් ගැළපෙනවා ඔක්කොම ගැළපෙන හැබැයි Tamanta ප්‍රතිඵල නැහැ. මේක තමයි ගොල්ලන්ගේ ප්‍රශ්න අපි මෙච්චර කල් කරා මෙච්චර කල් කරා අපිට ප්‍රතිඵල නැහැ. එහෙනම් මෙතනට ගියාම අපිට ඉක්මනට ප්‍රතිඵල හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රතිඵල කියලා ඒක මොනවද කියන්නේ කියන එක මම දන්නේ නැහැ. ඉතින් අර හින්දා ඉතින් මට ඕකත් එක්ක මම සංසන්දනය කරේ නැහැ. අනිත් බුදුහාමුදුරුවෝ කාරණේ කියලා තියෙනවා. පස් ටිකක් කරන්නේ පොත්තට aran කියලා තියෙනවා. මේ ප්‍රමාණය තමයි මිනිස්සු සුගති ගාමිනී වෙන්නේ. ධර්මයේ තේරෙනව නෙමෙයි සුගති ගාමිනී වෙන්නේ. එතකොට තැනක 2000ක් එකතු වෙලා ප්‍රතිඵල ගත්තයි කියන එකට මට තව ලොකු ප්‍රශ්නයක් එනවා. කොහොමද එක කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්? බුදුහාමුදුරණත් කරන්න බැරි දේවල් අවුරුදු 2500 කට පස්සේ ස්වාමීන් වහන්සේ කියන නමක් හරි කවුරු එක්කෙනෙක් කරනවා නම් ගිහි කෙනෙක් හරි කරනවා නම් ඒක එතකොට මට ලොකු අර හස්තබලපගෙනවා. අයිනේ මෙහෙම කියලා තියෙන්නේ නියාකරගත්තු පස් ටිකක් වෙනලා සුගතිගාමික වෙන්න පුළුවන් පිටිස් දීන්නේ මෙච්චරයි. මහ පොළොව වගේ පස් ප්‍රමාණයක් මිනිස්සු නැවත හොඳ ජීවිතයකටවත් එන්නේ නැහැ කියලා බුදුහාමුදුරම කියලා දේශනා කරනවා නම් මෙච්චර ලොකු පිරිසකට 5000ක් එකට දාගෙන ඔක්කොමලම මේ මාර්ගඵල ලැබුවා කියන මට්ටම හරි එහෙම ධ්‍යාන ලැබුවයි කියන එක හරි කිව්වනවා කියන එක එතකොට මට පොඩ්ඩක් එහෙම හිතලා මම මේ කරත්නේ මම මේ ධර්මයේ විනය ගලපන හැටි තමයි මම මේ කියන්නේ. දැන් මම අතනදි දැක්කේ ඒගොල්ලෝ ප්‍රතිපලය කියන්නේ තමයි කියන්නේ ප්‍රායෝගික පරිත්‍ය මේ සංසන්දනය කරනවා පරිත්‍යත් එක්ක නෙමෙයි ප්‍රතිවේදයත් එක්ක. ඒ ප්‍රතිවේද කියන්නේ ප්‍රතිවේදයේ සංසර්ග කියන්නේ මේක තමයි කියන්නේ මේ ධ්‍යානේ මේ ක්‍රමේ මේ කියලා දෙන සූත්‍රය මෙතන කියන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක ලොකු පැටලෙන්නක් වෙනවා. දන්නේ නැති කෙනෙකුට ඒ ප්‍රතිපලය ඒගොල්ලෝ දන්න ඒක විතරද මේ සූත්‍ර වලට ගැලපෙන්නේ කියන එක. එතකොට වෙන ක්‍රමයක් ගැලපෙන්නේ නැද්ද කියන එක. දැන් විශේෂතර බුදුහාමුදුරුවෝ රජවහන්සේ වගේ අර කමඨහන් දීලා තියෙන කමඨහන් අපි දන්නවනේ. එතකොට මේ කන්නේ විතරද සූත්‍ර වලට ගැලපෙන්නේ අර අනිත් ක්‍රම සූත්‍ර වලට ගැලපෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා ප්‍රායෝගිකව යනකොට. මේක ක්‍රමයක් විතරක් කොහොමද සූත්‍ර වලට ගැලපෙන්නේ? එතකොට අනිත් ක්‍රම වලට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ කියන ප්‍රශ්නය. එතකොට ඒකත් මේ විසඳ ගන්න බැහැ. අනිත් එක කවුරු හරි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වුණා නම් හරි මාර්ගඵල ලැබුවා නම් මේක දන්නව ඕනෙක් කෙනෙක් ලේසියෙන් කට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. එහෙම කෙනෙක් සමාජයකට ඇවිල්ලා මම රහත්නා කියලා කිව්වොත් කී දෙනෙක් ඒකේනා ගැන අමනාපයක් හරි මේකක් හරි ඇති කරගෙන ආලෝකවාදයක් හරි කරගෙන අපාගාමී වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක දන්නවා රහතන් වහන්සේ. එතකොට එයා ප්‍රසිද්ධ සමාජයට එයිද? ඒ වගේ කරුණු තමයි මම හිතන්නේ. එතකොට ඉන්නේ අපි මහජනපල රහත් වුණොත් මම හරි මම නිකන් හිතනවා මම ගිහිල්ලා මට කවු හරි මේ මොන හරි මං ගැන අපහාය දිනුනොත් එහෙම හරි මං කියන දේ ඇහුවේ නැත්නම් හරි ඒක නාට වෙන හානිය ගැන හිතලා හරි අපි ඒ කියන්නේ සමාජයේට නොයි ඉඳ පුළුවන්කම තියෙනවනේ කියන එකයි මගේ අදහස. මගේ පෞද්ගලික අදහස. සත්‍යම මේ ගැනත් මොන හරි කියයි. ඉතින් ඒ වගේ ඇවිල්ලා ප්‍රසිද්ධියේ සම්හාර දේවල් කරලා වීඩියෝ එකක් එන්න මේ ඉන්ටර්නෙට් වලට දාලා කර සංසන්දනය කරලා මේ හරියට මේකමයි කියලා තියෙන්නේ කියන එක සංසන්දන මේව කරගන්නේ කොහොමද කියන එක මට තාම ගැටලුවක්. හැබැයි يعني ප්‍රමිගයන් පරිසූචයක් අහලා අපි මොකක් හරි ක්‍රමයකට යනකොට ඒක අවබෝධ වෙන ක්‍රමය වෙනස් වෙනකොට අවබෝධ වුණදී මේ සූචයක් අරගෙන මේකයි කියන එක මෙතන කියලා තියෙන මේකමයි කියන එක කියන්නේ මේක නැතුව වෙන දෙයක් වෙන්න බෑ කියන එකක් මට නම් කියන්න තරම් මම දන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ක්‍රමයක් තියෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ කියනවා කොච්චරද මාර්ගය තියෙනවා කියන එක. ඒනොට එකම මාර්ගය මේකමයි හරිය. අනිත් අය කොහොමද මෙහෙම කියන්නේ කියලා කිව්වොත් ඉතින් මම මේක මම දන්නේ නැහැ. ඒක කොයිමත් නෙමෙයි. ඉතින් මම තේරුම් ගන්නේ මේ පරියප්තිය අපි සූත්‍ර පිටකෙත් එක්ක ගැලපෙනවා ද කියන එක මේ දන්නේ කෙනෙක් කොහොමද තෝරගන්නේ කියන එක මම දන්නේ නැහැ. කියන්නේ ස්වාමීන් වහන්සේලා නම් පොඩි දවසේ ඉඳන්ම සූත්‍රය විනය හරියට ඉගෙනගෙන තියෙනවා. අපි දැන් මම දන්නේ මේ සාධාරණ සාකච්ඡාවේ තියෙනවා දන්නේ විනය පොඩි පිටක සම්පූර්ණම මේවා කරපුවා. දැන් විනය පිටක මාත් කැමති හුඟක් ඉගෙන ගන්න. මට සාමාන්‍ය පුද්ගලයෙකුට විනයක් මේ සාකච්ඡා කරන තැනක් හොයන්නත් බැහැ. අපිට උනත් මම දන්නේ පුළුවන් ද කියන එක විනය පිටක අරන් සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමක් හැදෙයිද කියන එක පොදුයි. ඒක කරන්න බෑ කියන එක වගේ තමයි තේරෙන්නේ. ඒක නිකන් ඒක අර නිකන් කොහොමද කියන්නේ ඒ සංඝයා වහන්සේලාට ආපු එක්තරා ක්‍රමයක් තියෙන එක පොදුවේ සාකච්ඡා කරන්න ගියොත් ඒක එච්චර නෝ ගැළපීමක් වෙන්නේ නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ. එතකොට පුතග්ජන මිනිස්සු හැටියට අපිට ලේසි නැහැ කියන එක තමයි තේරුනේ. විනයයි මේ පරියප්තියක් මේ ප්‍රතිවිදේ පරියප්තියයි කොහොමද හරියටම වෙන කෙනෙක් කියන එක සම්සන්දනය කරලා හරිද නැද්ද කියලා තේරුම් ගන්න කියන එක නම් මම සතුටුමයි උදාහරණ කරන්නේ කොහොමද ඒක හරියට පුතග්ජන කෙනෙක් කියන්නේ සමහන වෙන්නේ නැති කෙනෙක් කොහොමද හරියට මේක මේ සම්සන්දනය කරගන්නේ කියන එක තේරුම් ගන්න. බුදුසරණයි. දැන් බොහෝ පැති තිබුණා සමහර ඒවා මා විසින් නිශ්ශබ්දීද තැන් ඔබතුමා හොඳට කිව බොහොම ස්තුතියි. එකට මයික්‍රෝෆෝන් එකක් වුණා, ටෙම්ප්ලිෆයර් සෙට් එකක් වුණාට ඊළඟට මෙහෙම එකක් තියෙනවා. දැන් විනයේ සම්දස්සිතබ්බාන කියනකොට මුළු විනයම ගන්න අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී. මේකෙදී ඒ ආර්ය මාර්ගයට පිවිසීමට තියෙන ආදි බ්‍රහ්මචර්යයක සීලටික් ගන්නට වෙනවා. දැන් පුංචිවට වඩා දැන් අපේ තුපාචිති දුක්කට වගේ ඒවා තියෙනවා, සේකියා තියෙනවා, ඒ වගේ දේවල් වලට ගලපන්න යන හොඳ අර මූලිකම වශයෙන් තියෙනවානේ ආර් මාර්ගයට පිවිසීමේ. දැන් පාමයේ අනුතරක් කිව්වනම් ඒක තේරෙන්න ඕන මේක කාමයේ පැත්තට යන එකක් නිසා අනුතරයි කියලා. ඒ වගේ වෙන්නේ සාමාන්‍ය වෙන්නේ කතා කරන්නේ නැහැ මේ ඒක ඉගෙන ගන්න ඇත්තු කතා කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ධර්ම සාකච්ඡාද විනය ප්‍රතිමෝක්ෂය කතා කරන්නේ ඒ යන ඇත්තු විතරයි. ඒ කියන්නේ විනය පරිස්සම් විදිහට වෙන වචන කිහිප පරිස්සම් වෙනවා මේ කියනකොට මේ ත්‍රාපීසග්ගෙන කියවෙනවෙන් කියලා හිතෙන්නේ නැතු වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. බුදුහාම කියලා අපි අත්තන 227 කියලා මුල්ම 227 ගන්නවා. ඒකට සැසඳෙනවාද කියලා බලනවා. ඒක හැබැයි ඒකද පචිති 92 ගන්න ගත්තාම ඒකට ඒක ඉච්චර දෙයක් වෙන්නේ නැහැ සමහර විට. දැන් ගිහි ඇත්තෙකුට නම් දැන් අර ගන්ටිය ගැට ගහනවාද සිවුරු කපණේ කරනවාද ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. උත්තර සල මොන පැත්තටද දැම්මේ ඒ වචන වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි ඒව වැදගත් ඊට මිහාති නාජ බ්‍රහ්මචර්යගේ සීල වඩන්න නැහැ දැන් මෙහෙම කරන්න කියලා කියනවනේ එතෙන්දී කියනවා හිතට ගත යුතු දෙයක්. ඒ නිසා මෙතන මේ භික්ෂු භාවයේ නොභික්ෂු භාවයේ පිළිමද කතාවක් එමෙතෙන්දී තියෙනවා. ධර්ම මාර්ගයට ගැලපෙන විනි විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල වගේ දේවල් Taman. පංච සීලය තියෙනවා, පංච සීලය තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයට එක බාධාවත්. ආරි මාර්ග යනකොට අපි හිතමු විනය පොතේ නැතුණත් ඒක එහෙම නෙවෙයි කියලා. විනය කියනකොට අපි දන්නවා විනය පොතේ නැතුණා සූත්‍රවල තියෙන මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා. එතකොට දැන් අපි හිතමු 23 කතාව කියලා ඔය කියන්නේ අපි 28ක් තියෙන එකටද අපි කියනවනේ. ඒක කතා නොකළ යුතුද කියලා. රාජ කතා, චෝර කතා, මහා මච්ච කතා, ඒ වගේ තියෙන අගමැතිවරු, මැතිවරු, යුද්ධ ගැන, පාරවල් ගැන. එතකොට කී කවුරුරි කියනවනම් අපි ලෝකයේ ගැන දැනගෙන ඉන්න ඕන ඒක බාධාවක් නිය අපිටින් පරිස්සම යනවා කියලා ඒක ධර්මයට විරුද්ධයි කවුරුරි අන්න ඒ වගේ විනයක් විනය ගැලපෙන්නේ මෙතන. ඌ ශික්ෂාපද වලටත් වඩා ධම්ම විනය කියලා තියෙන මේ ධර්මයට එන්න තියෙන ක්‍රමයක්. දැන් අපි හිතමු සල් මුදල් පාවිච්චි කරන ගිහියෙකුට ඒක බාධාවක් නෙවෙයි. එයා මුදල් හම්බ කරනවා, පාවිච්චි කරනවා, රාත්‍රී භෝජනය ගන්නවා. ඒක වරදක් නෙවෙයි. යාට එයා වැරද්දක් කරා කියලා හිතෙන්නේ. නමුත් අර පැවිදි බව ඉන්න කෙනෙක් බැලුවොත් මුදල් පරිහරණයක් නේද? මුදල් ලුපේනවද? රාත්‍රී භෝජනේ ගන්නවද? ගිහින්ද අහනවද කියලා බැලුවොත් ඒක ඒක විනය පැත්තෙන් වෙනසක් වෙනවා. එතෙන්ද? අර ප්‍රතිවේදය ගැන කියපු ඒ ප්‍රතිවේදි මම මෙහෙම වුණා. ඒ අර ආදී උපාද කතා බොහොම හරි. කරුණා වෙනකොට එයත් බාප්ලට අයින් වෙනවා. කරුණාවදී මොකද අරිත් එක්කෙනා මෙහෙම කරයි නේද කියලා හිතනවා. ඒව බොහොම හොඳ දේවල්. ප්‍රතිවේදය පංච උපාදානස්කන්ධ සහ පංචස්කන්ධ, පංචස්කන්ධයට කරන උපාදාන ඉවත් වීම සහ මේ අයින් වීමේ ක්‍රම අවබෝධ වෙනවා නම් ඒ ටික තමයි වැදගත් වෙන්නේ. ධානගෙන් නම් කතා කරන්න මා දන්නේ නැහැ. ධානගෙන් කතා කරන්න දන්නවා නම් මුත ඒක කොහොමද කරන්නේ කියලා දැන් සමහර ඔය අපි කතා කරනකොට කියනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා. ඉතින් ඒ කතා කර නැත්නම් එහෙම තියෙනවනේ කතා කරන දන්නේ නැත්තොත් එකම කතා කරන්නට. එනිසා තමයි දැන් අපි මේ හැම පැත්තෙම මේ ටෙක්නොලොජිය නිසා එන නිසා ඒක ගන්න හොඳ නැහැ. එනිසා තමයි අපි උත්සාහ ගත යුතු වෙන්නේ අර අකුසල් අඩු වෙන කතාව වෙන්න හොඳ වෙන්න පුළුවන්. මොකද එයා හිතේ තැන ඉඳලා අපි හිතමු මහා බොහොම කෑම කණ්ඩුවත් නැති තැනක එක පාට දුක් ඉඳලා මේ දුක් ඉඳලා මේ කැලේකින් එළියට ආවයි කියලා මේ අතර මංගල ඉඳලා එයාට එතකොට කොහේ හරි තිබුණොත් එහෙම මේ කුණු ගොඩක තිබුණොත් එහෙම බනිස් එකක් එයා ඒ කන ඒක යාට අගේ මොකද එයා අතර මංගල හිටියේ කෑම ටිකක් හොයාගන්න ගහක් පළතුරක්වත් නැති තැනකින් ආවේ. වතුර බොන්න අර මුංචි දිය කඩිටේ ජිතරේ කියනන් ළඟින් නැද්ද දිය කඩිටේකින් වතුර ටිකක් බොනවා පිපාසයෙන් හිටියොත් එම් කාන්තාරික වගේ තැනක්. අර පුංචි දර කාන්තාරය අතර මංගල පුංචි දරුවන්ට මේ ඒ හිටපු වැඩි හිටි ඔක්කොම සෙවි කැල්ලක් අරගෙන මේ ගල් බොරු දාලා ඒකට මූත්‍රකල යටින් භාජන තෙල අරගෙන ඒ දරුවට පෙව්වා. ඒ වගේ ධර්ම මාර්ගයේට ධර්මයේ මොකද්දවත් කියන්නේ නැති අයද සමහරට යමක් කරුණාම එක හරි කියලා හිතනවා වෙන්න පුළුවන්. ඒකින්ද පරිස්සම් වෙන්න ඕන නිසා තමයි අපි මේ සූත්‍ර ඉගෙන ගන්නෙ. සූත්‍ර ඉගෙන ගත්තාම තියෙන එකක් තමයි අපිට අහවලා වැරදි මෙයා ඒ අභිනන්දනේ අභිවදනේ කරන්නේ නැහැ. අභිනන්දනේ කරන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තමන්ම ධර්ම මාර්ගය යනවා කෙලෙස් අඩු වෙන ප්‍රතිපදාවට. වාද කරන්න යන්න හොඳ නැහැ. වාද මොකද හැමෝටම තර්කයේදී තමන් ගත්ත මතේ ඔප්පු කරන්න විදිහක් තියෙනවා. ඉතින් සම්බුදුහාන්තු කිව් චතුරාර්ය සත්‍යද ගැලපෙනවා නම් එච්චරයි. ධාතු වලට ගැළපෙල යනවා නම් මෙහෙමයි කියලා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට යනවා නම් ශුන්‍යතාවට ගැළපෙනවා නම් නිකලස් බවට ගැළපෙනවා නම් මේ ඒකේ ලෝභ දෝෂ මොහ අඩු වෙලා නම් ලෝභ දෝෂය තරන්නේ මොහත් අඩු වෙලා නම් ඒක තමයි ප්‍රතිපදා මාර්ගය වෙන්නේ. ඒකයි බුදුරජාණන් මෙතෙන්දි කියන්න හදන්නේ. විනය කිව්වහම විනය පිටිකේත සස්සන්දීම කරනකොට ධර්ම විනය කියලා කියන්නේ ඒකයි. දැන් ධම්ම විනය අවුරුදු 20කට පස්සේ තමයි ඔය දැන් තියෙන ශික්ෂා පද ටික අසුදින්නාන්දරංගෙන් පස්සේ. ඉතකන් බුදුහාම කිව්වේ සබ්බ පාපසකරණ එකයි අර මතක් කළොත් නම් මෙහෙමයි යන්න ඕනේ කියලා. සාරිපුත්ත වගේ ඇත්තන්ට තේරෙන. ඒතකොට මේකයි කෙරෙන්න ඕනේ කියලා. ප්‍රතිමෝක්ෂ කියලා කියව මේ මාර්ගයට යනකොට ඒකට එනවා. දැන් ඕනම කෙනේ අර ඊළඟට අර කතාව හොඳයි. අර මේ එතෙන්ද මහත්මයා සඳහන් කරා කල්යාණ මිත්‍රයා ප්‍රතිපදා වේදි. දැන් අර අත්තකල්මතාන් යෝගයේදී කියනවා බුදුහාමී ඒක නරකයි කියන්නේ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා කියන්නේ අනරි අනත්ත සංගීතෝ කියලා කියන්නේ කාර්යනේ අනත්ත සංගීතයි කියලා. ඒක මොකද ඇත්තට කෙලෙස් නැති වෙන්න පුළුවන්. ඒ කිව්වා නමුත්තර ප්‍රඥාව කියන එක අවදි වෙන පැත්තක් නැති වෙන්න පුළුවන්. ඒ සෑම තිස්සෙම ධර්ම මාර්ගයට තමයි ඒක ගලපලා බලන්න ඕනේ. ධර්ම මාර්ගයත් එක්ක තමයි ගලපන්න ඕනේ. ඒ නිසාම මේ කියන්නේ සූත්‍රවලට ඊට පස්සේ විනයට. විනය කිව්වම මුළු විනය පිටකේතම මහාවග්ග පරාජික අපාර චුල්ලවග්ග මහාවග්ග ඒවට සම්බන්ධ කරන එක නෙමෙයි. ඒවත් විශේෂයෙන් ওই සූත්‍රවල තියෙනවා චූල සීල මජ්ක්‍ධිම සීල කියලා මේ මාර්ගයට අපි ඇදලා දාන පැති තියෙනවා. දැන් අර එක කණ්ඩ අපි හිතමු ආමිකේ කෙනෙක් හිතගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්න ඕනේ විදිහේ කට්ටිය කියනවා. කෙනෙක් කෙනෙකුට සැලිට් කරන හැටි. ඒකද ඒ එයාටයි ඒක තියෙන්නේ. අන්තිකන එක කරන්න ඕනේ නැහැ. ඒ වගේ මේ විනය කියන එක ඒ කොමියුනිටි එකට තුනුනහම තියෙන නීති තමයි. ඒව ගැල තමන්ට ඇති නැහැ ඒ විනය කොටස්. ඒ නිසා තමන්ට විනය කියලා කියන්නේ ආජීව අෂ්ටමික සීලය ගත්තොත් විශේෂයි ඒ ටික. ඊළඟට චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල ටික. ඒ යන එක්කනට නැත්තම් පංසෙ ඉන්ද්‍රිය සංවර සීල භෝජනේ මත්තන්තා ජාග්‍රියානි. ගලපන්නම හොඳ නැහැ. අර ගුරුවරු මේ ගුරුවරු කියලා. සමහර තමයි අකමැතිම ගුරුවරයා හොඳ දෙයක් කියනෙන්න පුළුවන්. ඒ නිසා තමයි ධර්මයත් එක්ක යන්න අපි අර විවුර්තම කියන්නේ ඕපන් මයින්ඩ් එක නැති කරගන්න කියලා. ඉන්ද්‍ර හෙල දිවේනේ අහපු දේවලු යට කතාන් අහපු දේවල්ම නෙමෙයි දැන් අර රජෝ හර්ණන් කතා වුණත් ඒක තථාගතයන් වහන්සේගෙන් ආපු එකක් නෙමෙයි. ඒ අපි හෙල නිසා අපි මේ සම්ප්‍රදාය නිසා අපිට ඇහිච්ච දෙයක් තියෙනවා. ඒ නරක දේවල් නෙමෙයි. ඒ නරක දේවල් නෙමෙයි. ඒ නිසා සම් බුදුරජාණන් වහන්සේගේ දේට හඳුන්වන්නුත් මේ අනිත් විවරණ විභජන වලට වඩා අපිට ගැලපෙන්න පුළුවන්. නමුත් අර කල්යාණ මිත්‍ර හැටියට කරන්නේ ඒ විවුර්ත කළ මට ඒ යුක්ත මනසක් කරන්නේ කැඩපත. ඒකයි අපි හැමදාම කියන්නේ සැබෑ ගුරුවරයා කැඩපතක් පමණයි. එයා මට මනමාලා පලඳවන්න එයා කැඩපත පොලිස් කරලා දෙනවා මට මාව පේනවා. මගේ කෙලෙස් ටික මට අඩුපාඩුකම් මගේ ළඟ තියෙන જાති මං උඩ පණින තැන් බිම් වැටෙන තැන් හැප්පෙන තැන් එයා පෙන්නවා. කතා කරන්න ඕනේ සමහර ගුරුරු කතා කරන්නේ. එයාලා මොකක් හරි කිව්වහම ඒක තේ අනිත් එක්කෙනාට තේරෙන්නේ නැහැ කිච්චරයි. ඒ තේරුම් ගැනීමට සුදුසු වෙනවා අපිට. බොහෝ හොඳයි අප බොහෝ දෙනා විසින් කීතු කරුණ විශාරද ඉදිරිපත් කිරීම ගැන බොහොම බුදු සරණයි. ධර්ම සාකච්ඡා ඉවරද බුදු සරණයි. සර්නේ සතුටින්ම දැනුත් මහත්මයා මැසේජ් එකක් දාලා තියෙනවා කනෙක්ෂන් එක නැති වුණා ප්ලීස් කන්ටිනියු කියලා. මේ කතා කරන જાත් ඇහෙනවා නම් අනිත්ට සම්බන්ධ වෙන්න මේක මේ ගා ධර්මයේ ගැන මේ තියෙන දැනුම නවත පරිස්සම් විය යුතු පැත්තක් තියෙන දෙයක් මේක. පරිවර්තනයි සත්‍යජිත මනිය යම්කිසි කාරණයක් හිතට ආපු දෙයක් අහන්නම්. දැන් මේ සූත්‍රය ඇත්තටම මේ මම හිතන්නේ එක දෙයක් හිතුනේ දැන් හැම කාලයකටම අර කලින් කිව්වා වගේ අපි සෙනවත් හැම කාලයකටම වගේ ගැළපෙන ගැතියක් අපි දැන් අහන ධර්මයේ උනත් දැන් අපි යමක් විශ්වාස කරන්න හදනකොට එහෙම නැත්නම් යම් විශ්වාස මම කියන්නේ ශ්‍රද්ධාව නෙවෙයි ශ්‍රද්ධාව කියන එක අපි තථාගතයන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි තියෙන දෙයක් කියලා තු යම් කිසි ගුරුවරයෙක්ව යම් කිසි කියන ධර්ම කාරණයක් විශ්වාස කරනකොට අපේ විශ්වාසයට හේතු වෙන කාරණා තුනක් වගේ දැන් ඔය දැන් කාලේ විස්තර වෙනවා ඒවට කොච්චර ගැළපෙනවද කියන එක හිතනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ ධර්ම කාරණයක් හෝ දෙයක් විශ්වාස කරනකොට එකක් තමයි දැන් මම ඒකට ඒක පිළිගන්න යම් කිසි ආකාරයකින් ඒ කාරණේ පිළිගන්න ලෑස්ති වීමක් එහෙම නැත්නම් මම කැපකිරීමක් වගේ ගතියක් හිතේ තියෙන. ඉතින් ඒ මම හිතන්නේ ඒක වෙන්නේ නැති අර මේ චිත්‍රාජ බක්ස්මාත්මී කියන අපි අර සාමාන්‍යයෙන් පිළිමෙන ගතියක් තමයි අපි අපේ තිබෙන වටිනාකම් අපි කැමති දේවල් පැත්තට යන්න යොමු වෙන ගතිය මම හිතන්නේ ඒ ලක්ෂණේ. ඊළඟට අපි සාමාන්‍යයෙන් ඊළඟට තමයි අපි කොච්චරක් අර අනිත් පුද්ගලයා දන්නවද කියන අදහස. ඒ කියන්නේ මේක කොච්චර දැනුම තියෙනවද මේ සම්බන්ධයෙන්. ඒ මොකද මේ අපි ඔය දැන් ඒ බාර ගන්න දෙයක් හැමතිස්සෙම එක විශේෂ තේස්ත්‍රයකට දාන දෙයක්. ඉතින් ඒක නිසා ඒ ධර්මයේ පිළිබඳ හෝ ඒ විනය පිළිබඳ දන්නවද කොච්චරක් මේ. ඒක වෙනදි මම කියන්නේ මේ සූත්‍රයේම දැන් මේ ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් වෙන්නේ මේ එක්කෝ ඒක කොත්තර පතාගටයන් වහන්සේ එහෙම නැත්නම් බොහෝ පිළිස්තිත්න නායක ස්වාමීන් වහන්සේලා තිබෙන කිසියම් ආකාරයක නායක ස්වාමීන් වහන්සේ කිව්ව මොකක් යම් ආකාරයක ප්‍රතිපදාවක් ආදි වශයෙන් එක් කරගෙන යන ස්වාමීන් වහන්සේලා ඊළඟට යම් කිසි ස්වාමීන් වහන්සේලා පිටසක් රැස්ලා ඉන්නතනක් ආරණ්‍යයක් වගේ දැන් අදටත් දැනුත් එහෙම තැන් තියෙනවනේ අපි දන්නවනේ. ඉතින් ඒ වගේම තනියම වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා මේ වගේ ඒ දැනීම පිළිබඳව එතකොට අපිට විශ්වාසයක්ත් තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් මේ දැන් කොච්චර අපි යමක් විශ්වාස කරනකොට මේ කියන කෙනා කොච්චරක් ඒක ඉංග්‍රීසියෙන් ඒක තියෙන ඉන්ටග්‍රිටි කියලා ඒක මම දන්නේ කොහොමද කියන්නේ කියලා කොච්චරක් මේක එක දිගට කරගෙන යන එක කැපවීමකින් කරන තත්ත්වයක් කියලා කියලා මම හිතන්නේ ඒක වෙන්නේ නැති එක ස්වාමීන් වහන්සේලාට විතරක් මම හිතන්නේ මෙතන ඉස්සරහන් කළ තියෙන සූත්‍රේ මොකද ස්වාමීන් වහන්සේලා ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ ධර්මයේ වෙනුවෙන් ඒ වගේම ඒක හැම තිස්සෙම ඒක එදිලා නිරත වෙලා තියෙන නිසා ඉතින් ප්‍රශ්නයක් වශයෙන් ඇතුලේ දැන් මෙතන අද කාලේ ටිකක් වෙනස්පත්තක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අටුවාව. දැන් අපි අටුවා සංග්‍රහ ග්‍රන්ථ ඒ වගේම අද වුණත් ඔය දැන් සූත්‍ර ආදී කටයුතු සම්බන්ධයෙන් ඒ දේශනා සම්බන්ධයෙන් කරන විවරණ දැන් ඒව සමහරවිට එක ස්වාමීන් වහන්සේගේ නමගෙම නැත්නම් කණ්ඩායම් වශයෙන් ඇතුළත් වෙන දේවල් වෙන්න පුළුවන්. ඒකට ඒක තේවා අපිට අත්ලත් කරන්න පුළුවන් මේ තිබෙන වර්ගවලටම. නමුත් අපි හිතමු දැන් ගිහි කට්ටිය ගිහි දැන් අද ලොකෝ ගිහි පිරිස් දේශනා කරනවා. එතකොට ඒ අය කොච්චර කැපවීමකින්ද ධර්මයෙන් එතකොට ඒ අය මේ කියපු කොටස් වලට ඇතුළත් වෙනවා. දැන් මේ සාහනක ඉස්ලාමතුලත් අපිට බොහෝ වෙලාවට අපේ ගිහි අය බොහෝ ධර්මයේ සුදු හැසිරෙන දැනුම් තිබෙන අය දේශනා පවත්නවා. ත්‍රියය කොහොමද සත්‍යකමනි මේ කොටසට ඇතුළත් වෙන්නේ? ternary සරණයි. බුදු සරණයි. මෙතෙන්දී මගේගෙන පරිස්සම් වෙන්නවා කියනකොට දැන් මෙතන මේ බුදුහාමුදුරෝ බොහෝ විට ඒ කාරණා කියන්නේ පැවිදි පිරිසට එතෙන්දී දහස් ගණනක් උන්වහන්සේ වටා එකතු වුණායි උන්වහන්සේ ඉන්න නිසා. ඒ අත්තන්ට කියන කාරණා තමයි වැඩිපුරම තියෙන්නේ. එින් අදහස් වෙන්නේ නැහැ අනිත් අයට ඒ ගැළපෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒක ඉතර ගලප ගන්න එපා. භික්ෂු භාවයේ අර ඉන්ටග්‍රිටි එක හොඳයි. ඒ සාදුත්වයේ ඒ කියන දේ කරන දේ කියන එකනා තේරුම් ගන්න ඕන. එච්චර. හැබැයි ඒකෙන් අයින් අනිත් අය අයින් කරන්න කියනව නෙවෙයි. ආපිස්සේ වැඩකුත් තියෙනවා. පාපිස්සෙන් ගැලපෙන වැඩක් තියෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එකිනුත් තියෙනවා. ඒ ඔක්කොගෙම සමාන දේවල් තියෙනවා. බැංකුවකට ගියාම බැංකුවේ තමන් යන්නේ තමන්ගේ බැංකු පොත ගැන බලන්න වෙන්න පුළුවන්. නමුත් මුරකාරයාට ඒ ගැන කිසි කතාවක් නැහැ. මුරකාරයා ඉන්නවා. මුරකාරයා අවශ්‍යයි තෙන්. ඒ සිකියුරිටි ගාඩ් ඉන්නත් ඕන එතන. ඒ ආරක්ෂාව සඳහා. නමුත් යාට මම කියන්නේ මම මොකද්ද කරන්න ලදද? මං ගන්න ලෝන් එකද නැත්නම් මෝගේජ් එකද? මගේ ඒවා මං ට්‍රාන්ස්ෆර් ගැන හරි ඒවා ගැන කතා කරන්නේ. ඒ වගේ ඒ යුනිෆෝම් එක කියන එක ඒ පිරිසකට ගැලපෙන විදිහට තියෙනවා ඒ අවස්ථාවට. එතකොට මං යත් එක්ක කතා කරන්නේ ධර්ම මාර්ගයට. ධර්ම මාර්ගයට යන්න භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවලින් ඒ නිසා තමයි කිව්වේ අපි ආර්ය ශ්‍රාවකයන් බවට පත් වීමේ අරමුණ තියෙන්නට. එක එක කාලවලට එක එක ඒ සමාජ විද්‍යානුන් පහළ වෙන විදිහ තියෙන එක අවශ්‍යතාවයක්. ඒක අවශ්‍යතාවයක්. ඒකෙන් තමයි ධර්මයේ එළියට එන්නේ. එක එක කාලයකට දැන් බුදුරජාන් වහන්සේ කාලේ ඒ අරහන්ත බව පුන්සත් අය ඒ වගේ අය ඒ කියන්න ගත්තේ. කොහොමද මම රහත් මම කොහොමද කියන ඒ කාලේ කියන්න හැදුවා. ඒ වගේ මේ කාලෙත් තියෙන. ඒ නිසා තමයි අපි තථාගත ධර්මයත් එක්කම යන්නට ඕනේ. අට කතාවත් ඒ අට කතාව කියන්නේ සමහර ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ලියපු දෙයක්. ඒත් ධර්මදාර ධම්මං ධම්මපරිපන්නද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා සමහර තැන්වල තියෙන නොගලපෙනකම් තියෙනවා. ඒවා වැරදි කියලා කියන භික්ෂුන් වහන්සේ උතුම් භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. අටකතාවේ මේ තේරුම වැරදි. මොකද සූත්‍ර අනුව මෙන්න මෙහෙමයි කියලා. එතකොට එහෙමත්නම් ඒ භික්ෂු සමාජෙන් කොන් කරලා තියෙනවා. එතකොට එතකොට සමහරට යත්තන්ට දාන්තිකවත් හම්බෙන්නේ නැහැ. නමුත් ප්‍රතිපදා මාර්ගය බැලුවා මේ කට්ටිය සුදු හඳුන් වගේ. බොහොම අරට්ටු සහිතයි ප්‍රතිපදා මාර්ගය. නම් පත්තරේකවත් ෆොටෝ එකක්වත් මෙන උපාධියක්වත් කියන්නේ නැහැ. අර ධම්මජීවකේ මේ පොත මොකද්ද පෙන්වාලු ගිහිල්ලා නායක හාමුදුරන්ට ඒකේ තිබුණ බික්කු කියන එකතරු ඔවත් මම ඒ පුජ්‍යලෝ කියන කියන්නේ නිකම් බික්කු නම් මේක වැඩක් නැහැ කිව්වා. මොකද ඒ කට්ටියට උන අග්ගමහා පඬිතු විනය විශාරද විනය විශාරද කිව්වට මේ ප්‍රතිමෝක්ෂේ මුල් ගාතාවක් කියන්න දන්න දෙන්න පුළුවන්. ඒක දෙනවා නේ. ඒක හින්දා ඒ උපාධිය කියන එක ගැන වැඩි ගල් ඒකට යන්නත් එපා. ප්‍රසිද්ධ බවට යන්නත් එපා. හැඩරුවට යන්නත් එපා. එනොත් ඒකේ අගයක් නැහැ කියන්නේ බැංකුවේ මුරකාරයක් ඉන්නට ඕන. ගෙදර පාපිසක් තියන්නට ඕන. හීටර එකක් තියන්න ඕනේ, එයා කන්ඩිෂන් එකක් තියන්න, දෙකටම අගයක් තියෙනවා. කොම්පෝස්ට් එකක් ඒ විදිහටම වටෙන කුසිය වගේම නාන කාමරෙත් වැඩගත් වෙනවා. ඒ වගේ ඒ නිසා ධර්ම මාර්ගයට යනවා කියනකොට පටිච්චසම්පන්නතාවය දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍යතා ප්‍රතිසංයුක්තය වලට එන්නට තමන්ගේ ගුරුවරේ තමන්ගේ ඉගෙන ගන්න පුළුවන් තැන ඉගෙන ගන්නවා. කෘතඥතාවය තියෙන්න ඕන හැබැයි ෆලෝ කරන්න ඕන නැහැ. සමහර අහන්න වචන දේවල් තියෙනවා. ඒ නමුත් එක ෆලෝ කරන්නම කියලා නෙවෙයි. එතෙන්දී වෙන්නේ දැන් අර කච්චාන හඳු කීපේ කතාවක් අපි කියවර මතක් වෙච්ච කතාවක් දවසක කියමු. ditthi raga vinivesa vinibanda paligeda parivitta ona josana hetuko maharaja samana samnihi vedanti සමනයන් සමිනන් වාද කරන මේ අදහස් වලට තියෙන ඇල්ම බැල්ම බැඳීම නිසා කාමරාග විනිවේෂ විනිබන්ධ ඵලගේත පරිත්‍රාණ ජෝසාන හේතු කෝ මහරජ කත්තිය කත්ති වේතන්ති. තව තියෙනවා නත් රජවරු ගිහි ඇත්තෝ මේ කාමරාගය නිසා තමයි වාද ભેද කරන්නේ. කාමී නිසා කාමරාගින ස්ථාමී නිසා කාමරාග කිව්වේ එකයි කාම ගුණ වල තියෙන කැමැත්ත හින්දා. ඒ වගේමයි ditthi rage තමන්ගේ මතය හරියට අම්මා කෙනෙක් තමන් බිහිකරපු දරුවට ආදරේ වගේ ඔය මොළෙන් ඔළුවෙන් එන අදහසට පුදුම විදිහට අපි බැඳෙන්නේ. ඒක ditthi nijjanakkhanta කිව්වේ ditthi nijjanakkhanta සත්‍යාබෝධයේ අවසාන මාර්ගය නෙවෙයි කියලා කිව්වේ ඒකයි. මට මං හිමෙතෙක් මං අපි කැමැති එක්තරා තැනකට ඇවිල්ලා රැඳෙන්න මොලේ තියෙන ඒ ගතිය. ඒ වගේම අපි කැමැති අර මේ නිතර ඩෙස්මෝෂෙන්ටරිය පොත උන්ට ලේදෙන සමාජය පිළිබඳ අපි මේ සමාජගත සත්‍ය අපි ගෲප් වෙන්න කැමැති. යුගල වෙන්න කැමැති හැමෝම. ඒක හැමෝම යුගලයක් වෙන්න කැමැති. ඊළඟට අපි කැමැති ගෲප් එකකට බැඳෙන්න. අපිට ලොකු තනිකමක් තියෙනවා නැත්තම්. ඒ හුදෙකලාව කියන එක හැමතිස්සෙම එන්ජොයි කරන්න බෑ හැමෝටම. අපි කැමති ගෲප් එකකට ඉන්න අපේ තනිකම කියන එකට. හැබැයි ඒකත් ඕන ධර්ම මාර්ගයන්ට ඒ නිසා තමයි කල්යාණ මිත්‍රෝ වෙන්නේ. ඉතින් ඒක හෙන්න ඒකෙන් පරිස්සමෙන් ගන්න වෙනවා ඉතින්. තමන්ගේ චරිතano තමයි ඊට පස්සේ තමන් යන්නේ. සද්ධා විදේස සමාධි ප්‍රඥාවල දියුණුව අනුව ජීවන කිව්වම ඒකේ තමන්ගේ එක එක අංශ වලින් වැඩෙනවා ප්‍රඥාව වැඩෙන ඇත්ත එකට යනවා. දැන් සාරිපුත්තහාර පැත්තට ගියත් උංගලංහාර පැත්තට ගියත් වෙනයි මහා කස්සපහාර පැත්තට ගියත් වෙනයි. ඒ උන්වහන්සේට කැමති. ඒ නිසා දැන් අහවලා කියන ඇහිල දික්කල දෘෂ්ටියන් දෙපා සමහර උතුම් පැවිදි නොවෙච්ච ගුරුවරු ඉන්නවා. උතුම් ධර්ම මාර්ගයට එන දැන් මෙතෙන්දී අහවලාගෙන කියනවා කියන කතාවට අයින් වෙන්න. අහවලාගෙන කියන්නේ ඉතින් ඊළඟට තමන්ගේ අවබෝධය දැන් අපි හිතමුර දැන් අර මේ බෝන ගෙන් ක්‍රිස්තියන් කෙනෙක් ඇවිත් එමෙ එයා හිටපු හැටියට එයාට එක පුදුම මේ සොම්නසක් තියෙන එකට මොකද එයාට ඒකෙන් තමයි දුක් නැතුනේ කියලා. එයා මොකක් හරි දුක් නැතුණා කියන්නේ එක්කෝ යාගේ සමහරට ටැක්ස් රිදිකක් කඳ පුළුවන් ආවේ එයා හිතන ජීසස් හින්දා එකාව කියලා. ඒකේ වැරදි නැහැ එයාට. නමුත් ඊට පස්සේ ඒ කට්ටිය කරන්නේ මේකෙන්ම තමයි ඒක આવි කියලා අනිත් එක්කනට ඒක පොවන්න හද. ඒක තමයි එතකොට මට කියන්න බෑ එයා ඒ එයාට ඒක හරි ගියා එයා තව කෙනෙකුට කොහොමද දෙනවා කියලා කතාවක් නැහැ. ඒක ඒ වගේ සමාජෙ මේ බෞද්ධ සමාජය හරි ආගමික සමාජය තුල ඒවා වෙනවා. ඒ නිසා තමයි දැන් තේරවාද අපි තේරවාදී නිසා කියන්නේ තේරවාදයෙන් දැන් සෞත්‍රාන්තිකයම තමයි අන්තිමදී තේරවාදීන් වුණේ. අද අපි මිත්‍රෙක් එක්ක කතා කරන්න වුණා විනාඩි 80ක් විතර යමින් රට කීන්නේ එති අන්තිමේදී මගින් පස්සේ තව එක්කෙනෙකු යට කතා කළා සුදුක් අහන්න. එතකොට එයාට කියලා තියෙනවා මේක මට කියන්න එපා. එයා දැන් මේ මහායාන ධර්මයේ පිළිගන්නවා. ඒක ඔය ශ්‍රී ලංකා තේරවාදයට වඩා බොහොම ජලා ඒකෙන් එයා නිකලස් බවට පත් වෙනවා කියලා. මගේ හොඳ මිත්‍රයා. මම විනාඩි 80ක් කතා කළා. නමුත් ඉතින් ධර්මෙමයි කතා කරේ. අරයා ඉත්‍රිණාරි ගානේදී කිය කියලා තියෙනවා මම තාම ඉන්නේ පල්ලෙහා තේරවාදී ඉන්න නිසා කියලා. එයා මට කියෙන්න මගේ හිතේ දෙය කියලා කියන්නේ කියලා නැත්තේ. එයා හරි යකි අපි කව මිත්‍රවම කිව්වේ කියලා මම හිතන්නේ මෙහෙමයි කියලා අපි දන්නා යත්. ඒ වගේ මේ තවයේ සමහ මුගත ඇත්ත හැම වෙනවා ඇත්ත කියන පාලි නම් මට කියන්න බා සම්පූර්ණ තියෙනවා නම් මොනවද කියන්නේ. එතකොට ඒ වගේ ඇත්තට ශාන්ති දේප මෙහෙම කිව්වා කියලා කිව්වම සතුටු වෙනවා ඇත්ත. ඒ මොකද යාගේ මතේ හැටියට. එයා හිතන්නේ ශාන්ති දේව තිලෝපා නාරූපා මිලරේප වගේ ඇත්ත උතුම්. ඇත්ත මේ ඇත්ත උතුම්. ඇත්ත කවදාවත් ඥානාරම හඳු කැමති වෙන්න ඒකත් ආචංචාට කැමති. අනේ වගේ ඊළඟට ශ්‍රී ලංකාව කිව්වොත් කැමති වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකාව මේ රටක දාලා තියෙන විදිහ බැලුවහම දැන් බර්මීස් ඇයටත් ඒක විදිහ වෙනවා. ඒව දේශපාලනතු ඒක වෙන්නේ ඒකයි. ඒ නිසා පරිසංයම් තෝනේ සමාජ මේ ස්තුරුතුට වඩා ධර්ම මේම තථාගතයන් වහන්සේ මේ සිද්ධාර්ථ ගෞතම මහන්සි කිව්වේ මොනවාද කියලා. අපි ෆන්ඩමෙන්ටලිස්ලා වෙන්නත් හොඳ නැහැ. එහෙම නෙවෙයි. තථාගතයන් වහන්සේ ඊ මාර්ගයට එක්කෝ. දැන් ඉන්නවා හැබැයි මාර්ගාර්ථ කරන භික්ෂුන් පිරිසක් ඉන්නවා. මාර්ගාර්ථ කරන කල්යාණ මිත්‍රයන් මිතුරියන් පිරිසක් ඉන්නවා. මං බෞද්ධ නොවන සමහර ඇත්තන් ගියත්ව කියන සමහර උපාට හා කියනවා මං ඒ වටක් ගැප් කරනවා කියලා. මොකද ඒ තුන් දෙයි කියනද අයම් දැට් වගේ පොතක් බැලුවහම හිතන්න බෑ ඒවා. අපි වෙති අහවල් දෙයි කියලා පිළිගන්න හොඳ නෑ එක පාට. ක්‍රිෂ්ණමූර්ති සමහරට ඇස්සරලා දෙනවා අපිට. රාජනිෂ් කියලා කෙනෙක් කියතිය එක වෙනම ක්‍රමයක්. නමුත් අනිගන්ත ප්‍රතිපදාව ගියේ ඉතින් ඒ එයාට එයා කෝටි කෝටි ගාන මේ ලෝකෙට කියලා දුන්න හොඳ දෙයක් කියලා දුන්නේ නැහැ. තේරවා මේ මොනවද පෙරදිග දර්ශනේ. නමුත් එයාගේ ප්‍රතිපදාව වෙනස්. ඒ වගේ කියවීම කියන එක හොඳයි සමහරට මේ තියෙන ඔළුවට ගැලපෙන දේවල් ගන්න. දැන් රමණ මහර්ෂි වගේ ඇත්තු. සත්‍යසාරි වගේ ඇත්තු. එන ආනන්ද මෙහිමා වගේ ඇත්තු ඉන්න අනිත් පැත්ත වෙලම් බැලුවා. එනවා ආචාන්චා ඊට පස්සෙ තිත්නාථම් වගේ උතුම් උතුම් බුදුහාමුදුරුත් එක්කම සම්බන්ධ වෙන උතුම්මත් තියෙනවා. නමුත් අපි කැමති නෑ සමහරට ඒ වටයන්ට. ආචාන්චා ආනන්දන් ප්‍රසිද්ධයි ශ්‍රී ලංකිකයන්ට. විබුසයාඩු මහන්සිසයාඩු වගේ උතුම්මත් ප්‍රසිද්ධයි. නැත්තම් අපි දන්නේ තවත් ගුරුවරු ඉන්නවා. ඒ කොම අපි කැමැත්ත දක්වන්නේ අපේ අර මොළයට ගැලපෙන දේ අනුව තමයි. ඉතින් ඒකෙම අයිත් එක්කනට ගැලපෙන්නේ නැහැ. හැමෝටම අසුභය ගැලපෙන්නේ නැහැ. හැමෝටම මෙත්තා භාවනාව ගැලපෙන්නේ. වඩින්ගක් කරන මේක ඩිංගක් කරලා යනවානේ. ආනාපාන සති. ඒ නිසා බුද්ධංග ටිකයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි අනිච්ච දුක්ඛ අනාත්තයි විශේෂයෙන් අනාත්ත සංඥාවයි ධාතුබංග සූත්‍රය වගේ තියෙනවා නම් ගැලපෙනවාද කියලා බල බල යන්න පුළුවන්. ඔක්කොම ගලපන්න එපා. අර පුජ්‍යලයාගේ මේ පුජ්‍යලයා ගලපන්නව සමහරටකින් අපි කාලය විනාශ කරගන්න. කාලය විනාශ කර ගැනීමක් කරන. තම ශූන්‍යතාවය ගැන කොහෙන් හරි කියවෙනවා නම් ඒ සිරුර නෙවෙයි සැබෑ මම. අටකෝටු නෙවෙයි සැබෑ මම කියලා. මගේ ඔළුව හරහා යන සිටිවිලි නෙවෙයි සැබෑ මම. මගේ ඔළුවේ තියෙන කෑම බීම ගැන මතක පුටු දෙස්බංක පුටු කොම්පියුටර් නම් ගම් ගැන තියෙන මතක ස්ත්‍රී පුරුෂයන්ගේ ගැන තියෙන මතක වගේ සංඥාවල් හෝතව සංඥාවල් තියෙනවා නම් ඒව නෙවෙයි මම කියලා. ඒව මගේ කියලා කරගන්න නැත්නම් පංචස්කන්ධය ළඟ නතර වෙනවා නම් පංච උපාදාන නොකරගෙන මොකද පංචස්කන්ධේ දිනනවා. පවතිනවා නම් ඒකේ තියෙනවා. ඒකට ගහපු කුක්කුවයින් වෙනවා නම් ඒකේ අයින් වෙන ප්‍රතිපදාවක් එනවා නම් ඒක තථාගත ධර්මයක් තකි ජලපිල යනවා නම් දැන් ඒ ටික ඇති ඒ ටික හොඳටම ඇති. ඊට ආජීවස්තුක සීලේ තියාගන්න. ඉන්ද්‍ර සංවර සීලේ තියෙන්න ඕනේ. ඒකෙන් පරිස්සම් වෙනවා. අප පරිස්සම් වෙන තමන් තමන් ඇත්ත කියා ගන්න. එතකොට ප්‍රතිපදාව ලේසි. ප්‍රතිපදාව ලේසි. ඇත්තින් ඒ තමන් හොඳට විමසලා බැලුවොත් අපිට පේනවා සමහර භික්ෂුන් වහන්සේලා කියන දේ හරි ප්‍රතිපදාව කියනකොට සමහර එක හරි ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ ගැන සිග්නල් පෙන්නන ඉන්නවා. ඒ වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා. දැන් ගොඩක් නෑ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හරයාගෙන් ඒ ටික අහිඳගෙන මෙයාගෙන් මේ ටික අරගෙන හරයා කියන එක ප්‍රැක්ටිස් කරාම හරියනවා. ඒතකොට තමන්ට තමන් හමු වෙනවා. ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙතන භික්ෂු කියනකොට නම් ඉතින් කිව්වේම ඒ කාලෙත් හිටියේ පිරිසට කිව්වේ නිසා තමයි අපි අර මේ ධර්ම සාකච්ඡාදී සත්‍ය ගවේෂකයන් හැටියට ගන්න. ඉස්මුදු සහ මේ සැෆ්රන් රෝබ් එකක් තියෙන ඇත්තෝ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ යුනිෆෝම් එක ගැන නෙවෙයි මේ කතා කරන්නේ කියන එක අපි අවධානය කරන්න හැදුවා. මොකද මේකේ වෙලාවක් නැහැ. නැත්තම් තාවරුදු දැට කියනවා ඇත්ත 2020 වෙනකොට නැති වෙන්න පුළුවන් 34 වෙන කවුරුත් නැහැ. තේසා ධර්ම මාර්ගයේ තියෙන ටික අදම ප්‍රැක්ටිස් කරන්නේ කොහොමදයි කතා කරන්න හොටමයි මේ කියන්නේ. බුදු සරණ අපි අවසන් කරමු. ඉතින් මේකනේ තව කරුණු තියෙනවා නම් කියලා එන. ඔයත් කියන්න මොනවා උතුම් ජාති මුලින්දම්ම කියවුණා බුදු සරණයි. ඕම් පිං උතුම් අදහස් වලට ඕම් පිං. තිරුවන් සරණයි සතිදෙමනි කවුද කතා කරන පොඩි අදහසක් විතරක් කියන්න හිතුණා. දැන් මට තේරුම් නැදේ අපි දැන් යංශි දෙයක් අර මත් නැති විදිහට අපි ගියල් තුhari පර්ජහචල් ධර්ම දේශනා කරන්න තියෙන කැමැත්ත හරි ඒක මම දන්නේ මොන අදහසකින් එනවද කියන සම්බලාභ සත්කාර අපේක්ෂාවෙන් එන අයත් ඉන්නවා. ආසත් කරුණාව පෙරදරි කරගෙන එන අයත් ඉන්නවා. අපි ඒක ඉතින් අපිට ආශාසන ඥානෙ නැති නිසා මම අපිට තේරුම් ගන්න බෑ ඒක මොන අදහසින් යන්නේ කියන එක. දැන් මම දැක්කම දේ තමයි මට සංසන්දනය කරගෙන මම අපි ඉදිරිපත් කරන යම් කිසි උදව් කිරීම අදහසින් හරි ඒක ASCII අපි මගේ හිතසිත ලාභ සත්කාර වලට තියෙන කැමැත්තක් ඇති නුවද යනවාද දන්නේ නැහැ. අපි නොදැන සහ සමහර විට දැන් සාරිපුත්‍ර හාමුදුරුවන් හම්බ අසජි මහරතන වහන්සේ සාරිපුත්‍ර හාමුදුරුවෝ ඊළ අහනකොටම කියනවා මම දන්නේ නැහැ මම අලුතින් මහන්නේ කෙනෙක් මම එච්චර ධර්මයේ දන්නේ නැහැ කියන එක. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඉස්සෙල්ලාම රහත් වුණ පස්සේ නාගේ කෙනෙක්. දැන් මම නම් එහෙම නිකන් මොන මේ වගේ අපේ වාත්තරා නම් නෙවෙයි නික එහෙම කවුරේ අහනකන් ඉන්නේ නැහැ. ඊළඟට මම රහත් වෙලා ඉන්නේ. ඔය එන්න මම කියන්නේ කියලා කියයි වගේ එකක් තමයි මට දෙන්නේ. දැන් ඒගොල්ලන් හැර ඉක්මීම කියන පැත්ත බලද්ද කියන්නේ පාරක් ප්‍රතික්ෂේප කරනයි සාර්ථකවග හඳුරෝගේ කෙනෙක් අහනකොටත් පුළු පුළුවන් මම ධර්මයේ දන්නේ නැහැ අලුතින් මහන් කෙනෙක්. ඊට පස්සේ සුමිනි පාරතේ කියන දන්න විදියට කියන්නේ මම තේරුම් ගන්න කියලා එහෙම කියලා මේ පද හතරයි කියලා තියෙනවා. එතකොට මම සංසන්දනය කරලා බලුවොත් අපි ඉන්නේ කොහොමද අපි ඉන්න තත්ත්වය මොකද්ද අපි කියන දේවල් බලද්දී අපි කොච්චර දොඩවනවාද කියන එක වගේ එකක් තේරෙන්නේ නැහැ බලද්දී. ඉතින් අපි දැන් කරගත් දේකුත් නැහැ. එහෙම අවස්ථාවක් මට හිතන අවස්ථාවක් කියනවා. අර පැත්තෙන් එහෙම සංසන්දනය කරද්දී. අපි නම් එහෙම කියයි දේ එතකොට මම කියනන් එහෙම කියයි මහත්මයා. එහෙම සර්තව කවුද වැඩි ගුරුතුමා එයා මොනවද දන්නේ. මේ මම අපේ මගේ සසුරේ මෙහෙම කෙනෙක් මම මෙහෙම දන්නවා කියලා කියන්නේ නැතුව ඉඳීද කියන ප්‍රශ්නම තියෙන්නේ. දැන් අර ඒකෙත් ප්‍රතිවිදේ තරමට මගර යනකොට මේ ඒගොල්ලන් අත්විඳින දේවල් වෙන්න ඇති කියලා හිතනවා කියලා හිතනවා. අදසක් විදිහට ඒක එකතු කරගන්නත් හිතනවා. ඒ සමහර වෙලාවට අපිම අර දොඩවන ගතිය ඇති වෙන්නේ යම් කිසි දේවල් වලදී ප්‍රතිපදාවේ ඉහළ මට්ටමකට නොගිය හින්දා වෙන්න පුළුවන් කියලා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි බ්‍රුණ මහත්මයා. මේක මේ ඇත්තටම හරි අමාරුයි. ඒව ගැන මේ ඇත්තටම මේ ඔබතුමා කිව්වා කී මං හිතන්නේ ඒක මේ විනිශ්චයක් කරන්න නැත්නම් ඒව ගැන මේ හිතන්න හරි අමාරුයි කියලා හිතනවා. ඇත්තට මේක අවශ්‍යද කියලා තිත්න තමලට දැනලකටින් අපි ඉන්නේ අපි දැනගෙන හිටියා. මහාකාශ්‍ය ස්වාමීන් වහන්සේ බොහොම සුත්‍රාංගධාරී බොහොම මේ දැන් ඔසවල අපි අහලා තියෙන සූත්‍ර වල දැනුම ටිකක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වැඩි ඊට වැඩි වෙනස් ආකාරයක ප්‍රතිපද ඒ කියන්නේ ප්‍රතිපදාවක් කියන්නේ බොහෝ දාට තද්ද කලාව වැඩි පිරිස් නැතුව බොහොම මේ අඩු පාසුකම් දාංගධාරීව ජීවත් වෙච්ච බොහොම ආදර්ශමත් ස්වාමීන් වහන්සේලමක්. හැබැයි දැන් අපි ඔය තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන කාලේ වගේ එනකොට අහනවා උන්වහන්සේ මහා භික්ෂු පිරිසක් එක්ක දැන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයට වැඩම කරනවා. ඒ එහෙම කතා දැන් ඒ වගේ වෙනුත් අපිට දෙන්නවා ඒ උන්වහන්සේලා එහෙම ඒ අවස්ථාවල සමාජයට වෙනස් වෙන දැනුත් කියනවා කියලා. ඉතින් ඒක නිසා මට හිතෙනවා එහෙම නිකන් අපිට හෝ ස්වාමීන් වහන්සේලා හෝ දේශකයන් ටිකක් අමාරුයි කියලා මට හිතෙනවා. එහෙම එක විදිහටම හිතන්න මේක මෙහෙමමයි කියලා සමාජයට ඒ කාලානුරූප වෙම නැත්නම් ඒ මිලස්සෙන්නත් හිතන ඇති කියලා හිතනවා. තෙරුවන් සරණයි. එතෙන්දි මහා කාශ්‍යප හාමුදුරන්ටත් පිරිසක් හිටියා තමයි. නමුත් එතෙන්දි අර මහා පරිනිර්වාණ වෙලාවේ කවුරු කවුරුත් බුදුහාරු බලන්ට එකතු වෙනකොට විශාල පිරිසක් එකතු වෙන්නේ නැත්. එතෙන්දි නම් මහන්ස විශාල පිරිසක් එක්ක හිටියා කියන එක නෙවෙයි. නමුත් උන්වහන්සේට හිටියා පිරිස. ඒකට කැමතියත්. අර මහා පරිනිර්වාණදී විශාල භික්ෂු පිරිසක් අරගෙන ආවා කියන එක වෙන්නේ අර කවුරුත් ඒ අපි හිතමු ඒ පලාතින් ආවනම් කොහොම එක එකතු වෙන ඇතෙන්ටි. එතකොට අර මහා කාශ්‍යප වහන්සේට උන්වහන්සේ ප්‍රදාන උන්වහන්සේ ගරු කරන නිසා ඒ උන්වහන්සේ පස්පස එන්න ඇති. ඒ වගේ තැන්. ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන් එක තැනකදී බණ කිව්වා ආනන්දහාමුදුරුවෝත් හිටියා තුල්ල නන්දා එතෙන්දි මම මේ මතක් වෙන කතාව කියවපට ගැලපෙන්නම නෙමෙයි. තුල්ලනන්ද කිව මේ මහා කාශ්‍යප මහතුරු මොකද මේ ආනන්දහාමුදුරු බුදුහාමුදුරු ධර්ම භාණ්ඩාගාර කියපු එකන ඉදිරියේ මේ බණ කියන්න හදන්නේ කියලා. අර මහා කාශ්‍යප මහතුරු අවචාත් ලක්ක. ඒ තුල්ලනන්ද භික්ෂුණිය. ඒකයි තත්ත්වේ තෙන්දි ආනන්දහාමුදුරන්ටයි කැමැත්ත කරත්ටි. තොට තෙන්දි මේ කුමාරයන් අයිමල ගියා කියලා කියන සිගුරුණු. නමුත් ඒකේ පොදු ලෝක ධර්මතාවය. ඒකේ පොදු ලෝක ධර්මතාව දැන් අපි මේකේ අපිට හැම වෙලෙදි දැන් අපි මේ තොරතුරු ලෝකයක ඉන්නේ. ඉතින් ඒ අපි කියලා කියන අවලහවලා නෙවෙයි ඒ ටෙක්නොලොජි කියේ විදිය. එනිසාතමර ටිකක් අයින් ගහන්න වෙන්නේ එක්සෙට් ගන්න ඕනේ නැහැ මේ හයිවේ කියන්නත් එක්සෙට් ගන්න ඕනේ. එහෙම එහෙම කර කර එහෙම කර කර ගියාම හරියනවා. පුජ්‍යලයන්ට නැගිලි දික් කරන්න ඕනේ නැහැ. ඉතින් ගක්කෝ ලාභ සත්කාරත් එක්ක එන මේක තියෙන්නේ. ඉතින් මේ පීසහත් තියෙනවා ඊට පස්සේ එතන නබම් හම් පැසිටිස් තියෙන තැත්තු ඉන්නවා. ඊට පස්සේ තව ඕගනික් තියෙනවා තියෙනවා එක එක ඒ කට්ටිය තම තමන්ගේ හොඳයි කියලා කියන ඒ වගේ ඒක ඇඩ්වර්ටයිසින් සිස්ටම් එකක්. ඒකේ තමන්ගේ රැකියාව පොපියුලරිසම් කියන එක ලෙඩක්. ඒකේ ඒ කාලෙත් තියෙන දැන් වැඩි ඒක. ඒකේ මේ මොනාස්ටික් පොලිටික්ස් වලත් තියෙනවා මේ ලෝක හිතේන දේශපාලන තියෙනවා අන්තර්ජාතිකය තියෙනවා UN එකක් තියෙනවා ඒක ඕන තැනක තියෙනවා. ඒ නිසා තමයි ආර්ය ශ්‍රාවක බවට පත් වෙන කියලා කියන්නේ. ගන්න පුළුවන් තැනින් ගන්න අර සරිත්තරුන් කිව්වේ ඒකයි මේ රෙදි කෑල්ල කඩලා ගන්නවා වගේ නරක කෑල්ල අයින් කරලා තමන්ට අවශ්‍ය කෑල්ල කපලා ගන්නවා වගේ වත්‍රබෝන්තුනේ කියන දියසෙරි ම පොට්ටක් එහාට මෙහාට කළෝ අතල් වත්ත ටිකක් බොන්න ගන්නවා නැත්තම් දිය ඒ ගව කුරේ කස්ස කුරේ කේ වත්ත ටිකක් තියෙනවා නම් ඒ කිමිට පාත්තල බොන වගේ පරිස්සම ඒ වගේ කරන්ට ඉගෙන ගන්න තමයි හොඳ ආත්මාර්ථකාමිකමක් තියෙන්න ඕන. හැබැයි කල්යාණ මිත්‍රෙ ඉන්න ඕන. ඒ නැත්තම් ඒකේ තනිකමක් එනවා. ආධ්‍යාත්මික තමන්ට ගැළපෙන කෙනා හම්බ වෙනවා. නිසාතර ගැඹුරුම මනසින් කියන්න ඕන මට මෙහෙම දෙයක් මට කල්යාණ මිත්‍රන් ලැබුණා කියනකොට ඔය නිසර්ගදත් තමයි කියන්නේ මේ ඒ ගැඹුරුම අවශ්‍යතාවයේ තමයි ගැඹුරුම ආධ්‍යාත්මිකින අවශ්‍යතාවයට පිළිතුරු දෙන්න මුළු විශ්වම ලෑස්ති කියලා. ඒ වගේ එක එනවා. දැන් මගේ එක දුස්තුමියක් එයා ගුරුවරයෙක් ඉල්ලනකොට එයා භාවනා කළ එක දවසක් එයාට තනිකමක් ලැබිලා තියෙනවා. ලෙඩ වෙලා තියෙනවා. එක පාට පහුවෙදාට එයාට ආරංචියක් ආව හොඳ ගුරුවරයෙක් ඉන්නා කියලා එතෙන්ට ගියා. ඒක තමයි අවසානේ. ඒ විල්ලේ අවසානේ. ඒ වගේ සුගත්තතර බුද්ධ කියන එකේ වුණාම මේ පැත්තට ඇදලා ගියා වගේ. ඔය දැන් කිය උපතිස්සට අස්සජාන හම්බුණා වගේ. අස්සජාන හම්බුණා වගේ ඒක එනවා. කොහෙන් හරි කියන පුක්කුසාතේට බුදුහාරම්භ නාමයි. ඒ ෆ්‍රීකවෙන්සිස් වලට ගැළපෙන්නේ නැහැ ඇත්ත ඉන්නවා. එහෙනම් අපි පරිස්සමින් අහුන් කන් දීලා අපි යමු මේ මාර්ගයට. බැරි වෙන එකක් නැහැ. බොහොම පිං අපිට අතර කරන දැන් දල්වත්ත මහත්තයා නැති නිසා. එහෙනම් බුදු සරණයි. බොහොම පිං මේ උතුම් කල්යාණ මිත්‍රයන් වුණාට පුජ්‍යල භාවයෙන් තොරව අපි මේ ධර්ම මාර්ගයට පිවිසෙමු. ඉගෙන ගත හැකි දේ බොහෝයි. තථාගතයන් වහන්සේ දේශනා කළ දේ හැමදාම අපි කතා බහ කරලා ටිකෙන් ටික තේරුම් ගනිමු. අතීත මහතෙරුන් වහන්සේලා කියපු දේත් එහෙමයි. සමහර ඒවා තථාගත දේශනා කිරේවට ගන්න බාර ගන්න කියන නැති වෙන එකත් හොඳයි. මොකද ඒවා තථාගත දේශනා නෙවෙයි. නමුත් උතුම් ඇත්ත කියපු ජාත. එනිසා අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ ප්‍රතිමුසක් කරු මේ ජීවිතේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒකාන්තාව කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත පියානන්ද පරම යහපත මතකිට මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂය සම්පතක් වීමෙන් අපේ ඉදිරි දිර්මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දෛනික දීපැත්මේදී ඇතිවෙන කායික මානසික දුක්දොන්න වලට සතිමත් මොන දෙන් තරම් චිත්ත සත්‍යයක් ලැබේවා. සද්ධා විද සත් සමාධි ප්‍රඥා ක්‍රමී මොහොකරාගොස් අපේශේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු සාදු නිරවස් සරණයි. ternasana sirgana dechilo visu debatanai.